நவவன பரிச்சேத பலவன பாடம கர்மஸ்தான சங்கிரஹாய இஹித பரிச்சேத அட்டஹி தக்குணு பிரத்ய சஹித நாமரூப விபாகே இகனீமென் தனகனீமென் லபீயுது உசஸ் பலயனம் ஏ தனீம பிஹிட்டகரகென பாவனாவெஹி யதி சகல துக்கயட ஹேதுவன அவித்யா திருஷ்ணா பிரதான கிளேஷ சமூகய துருக்கொட ஸ்வசந்தானய பிரிசுது கரகென லோகோத்தர நிர்வாண தாத்துவ பசக்கர கனிமய அதிசயன் கம்புருவு பரமார்த்த தர்மயான்கே செப தத்வய பொத இகனீமென் பமனக் நொதத்த ஹக்கிய உபக்ரமேன் தியுனு நொகல சாமானிய ஞானய ஏ தர்மயான்கே தத்து ஹரியட்ட சுயா கனிமட்ட தெக கனிமட்ட பிரமாண நோவே ஏ தர்மயான் ஹரியட தேரும் கத ஹக்கிவீமட்ட பாவனாவை எதீமேன் தியுனுகல சமாதியக் ஹா ஞானயக் உவமனாய எபெவின் உகனீமென் லபு தர்ம ஞானய பிரிசுது கரகத ஹக்கிவீமட்டாத் பாவனாவை எதீம கலயுத்திய தர்ம ஞானய தியுனுகரகத ஹக்கிவீமட்டாத் நிவன் பசக்கர கத ஹக்கிவீமட்டாத் மே பரிச்சேதே தக்வென யாம் கிசி பாவனாவாக் புருது கலயுத்திய கர்மஸ்தான யோகாவச்சரையன் விசின் தமன் கரண யோக கர்மேட்ட அருமுன வசேன் கண்ணாவு கசின ஆதி பிரஜாத்தீஹா நாம ரூப தர்ம கர்மஸ்தான நம்பை கர்மஸ்தானயன வச்சனே தேரும யோக கிரமேட்ட ஸ்தானவன தேய யனுய பலமு பலமு பவத்வன யோக கிரியாவ ஹெவாத் பாவனாவது மது மதுயெஹி கரண பாவனாவட அத்திவாரம வனபெவின் கர்மஸ்தான நம்வெய் சமத கர்மஸ்தானய விதர்சனா கர்மஸ்தானய கியா கர்மஸ்தான திவர்கேகி ராகாதி கிளேஷியன் ஹா விதர்க ஆதி எதம் ஓதாரிக சித்தாங்கயன் சன்சிந்தவன ஏகாகிரதாவ சமத நம்வெய் சமாதி அனுது ஏட்டம நமக்கி சமாதி பாவனாவட்ட ஸ்தானவன கசின ஆதி பிரஜாப்தி சமத கர்மஸ்தான நமி ஏவா அரமுணுகொட்ட கரண பாவனாவது சமத கர்மஸ்தான நம்வெய் சமத கர்மஸ்தானேன் லபியஹகி உசஸ்தய தியான அபிஞ்ஞாஹா சுகதியஹி இபதீமய ஏ சமாதிய விதர்சனாவட்டத உபகாரய சாமானிய ஜனயா விசின் சத்வயன் புத்கலயன் ஸ்திரீ புருஷயன் ஹட்டியட்டத தக்னாவூது நித்தியதையாக் ஹொந்ததையாக் ஹட்டியட்ட தக்னாவூது பஞ்சஸ்கந்தய நாம ரூப தர்ம ராசியாக் ஹட்டியட்டத அனித்தியதையாக் நொமனாதையாக் ஹட்டியட்டத விசேஷேன் தக்னாவு பஞ்சஸ்கந்தய அதிஹட்டியட்டம தக்னாவு ஞானய விதர்சனா நம்பே விதர்சனாவ அரமுனு வசேன் கண்ணாவு நாம ரூப தர்மஹா விதர்சனா பாவனாவென் விதர்சனா கர்மஸ்தான நம்வே லோகோத்தர மார்கபல லபாதி சத்வயா நிவனட பமுனுவன்னே விதர்சனா கர்மஸ்தானேனி சமத கர்மஸ்தான ஹதலிஹ கசின தஹய அசுப தஹய அனுசதி தஹய அப்பிரமாண ஹதர எக் சஞ்ஞா வாக்கிய எக் விவஸ்தானயக்கிய ஆரூப்பிய ஹதரய கியா சமத கர்மஸ்தான ஹதலிஹகி கசின தஹய பட்டவி கசினய ஆபோ கசினய தேஜோ கசினய வாயோ கசினய நீல கசினய பீத கசினய லோஹித கசினய ஓதாத்த கசினய ஆகாச கசினய ஆலோக கசினய கியா கசின தஹயகி யோகாவச்சரியன் விசின் சித பிஹிட்டவா கனீம சந்தஹா கண்ணாவு மெட்டியன்கல மண்டலய பட்டவி கசின நம்வெய் සෑම කසනයක්ම කුඩා කොට ගන්නා කල්හි එක් වියත් හතර අඟලක් පමණ විය යුතුය. මහත් කොට ගන්නා කල්හි කුඩයක් පමණට කමතක් පමණට කසිනය ගැනීමටද වටනේය. පටවි කසිනය සඳහා ගත යුත්තේ තරමට රතු පස්ය. තද රතු පස් හෝ අන්පැහැයක පස හෝ කසිනය තැනීමට නොගත යුතුය. බිමම හෝ ලෑලි ආදී යම් කිසිවක හෝ මැටි ගා එය තනා ගැනීමට සුදුසුය. මැටි හොඳින් අනාගෙන කඩතුළු නැති හැටියට මට්ටමට එය සාදා ගත යුතුය. පටවි මණ්ඩල ආදියට කසිනයයි කියනුයේ භාවනා කිරීමේදී හැමතැනම අරමුණු කොට භාවනා කළ යුතු නිසාය. මණ්ඩලාකාරයෙන් පිහිටි ජලය ආපෝ කසිනයයි. යම්කිසි අමුතු පැහැයක් ඇති ජලය ආපෝ කසිනයට නොගත යුතුය. පාත්‍ර ආදී වට වූ මුව ඇති බඳුනකට පිරිසුදු ජලය පුරවාගෙන ආපෝ කසින භාවනාව කළ හැකිය. මණ්ඩලාකාරයෙන් පෙනෙන ගින්න තේජෝ කසිනයයි. හොඳ දරවලින් ගිනි ගොඩක් පිළියල කොට එක් වියත් සතර ගුල් පමණ කවාකාර සිදුරක් ඇති තහඩුවක් ඒ ගින්න සමීපයේ තබා ඒ සිදුරෙන් පෙනෙන ගින්න අරමුණු කොට තේජෝ කසින භාවනාව කළ හැකිය. වාතය හැපෙන යම් කිසිවක් අනුව තමාගේ සිතින් සලකා ගන්නා සුළං හැටියට සුළං වැටිය වායෝ කසිනයයි. වායුව සැපී සැලවෙනු පෙනෙන යම් කිසිවක් අනුව තමාගේ සිතින්ම වායුධාරාවක් ඇති හැටියට සලකා ගැනීමෙන් හෝ යම් කිසි සිදුරකින් අවුත් තමාගේ ශරීරයේ හැපෙන වායුව සිහි කිරීමෙන් හෝ වායෝ කසින භාවනාව කළ හැකිය. නිල් පැහැය ඇති මණ්ඩලය නීල කසිනයයි. කහ පැහැය ඇති මණ්ඩලය පීත කසිනයයි. රතු පැහැය ඇති මණ්ඩලය ලෝහිත කසිනයයි. සුදු පැහැය ඇති මණ්ඩලය ඕදාත කසිනයයි. ඒ ඒ පැහැය ඇති සායම් යම් කිසිවක ආලේප කොට වර්ණ කසින සාදාගත හැක. පාට කඩදාසි වලින් හා රෙදි වලින්ද ඒවා සාදාගත හැක. එක් වියත් සතර ගොලක් පමණට ඝන කඩදාසියක් සිදුරක් කපාගෙන තමාට උවමනා පැහැය ඇති කඩදාසියක් එයට යටින් තබා ගැනීම ඉතා පහසුවෙන් වර්ණ කසින සාදා ගැනීමේ ක්‍රමයයි. ආකාශ මණ්ඩලය ආකාශ කසිනයයි. යම් කිසිවක එක් වියත් සතර අඟලකට සිදුරක් සාදා ඒ සිදුර තුළ ආකාශය මෙනෙහි කිරීම වශයෙන් ආකාශ කසින භාවනාව කළ හැක. ආලෝක මණ්ඩලය ආලෝක කසිනයය. බිමට හෝ බිත්ති ආදී යම් කිසි තැනකට හෝ එක් වියත් සතරගුල් පමණට ආලෝකයක් වැටෙන්නට සාදාගෙන ඒ ආලෝකය බලාගෙන ආලෝක කසින භාවනාව කළ හැකිය. ටින් එකක සිදුරක් කොට එහි පහනක් දල්වා සිදුරෙන් ආලෝකය යම් කිසි තැනකට වැටෙන්නට සලස්සා ආලෝක කසිනය සාදාගත හැකිය. මැටි බඳුනකින්ද ඒ සාදාගත හැකිය. විදුලි බලය ඇති තැන්වල ඉතා පහසුවෙන් ආලෝක කසිනේ සාදාගත හැකිය. දෙවන පාඩම අසුභ 10. උද්දුමාතකය, විනීලකය, විපුබ්බකය, විච්ඡිද්දකය, වික්ඛායීත්තකය, විකිත්තකය, හත විකිත්තකය, ලෝහිතකය, පුලවකය, අට්ටිකය කියා අසුභ 10 ඉදිමී ගිය මලසිරුර උද්දුමාතක නමි. ඉදිමී නිල් වූ මලසිරුර විනීලක නමි. පැසවා ඒ ඒ තැනින් සරව ගලන මලසිරුර විපුබ්බක නමි. යුද්ධභූම ආදියෙහි දෙකට කපා දමා ඇති මලසිරුර විච්ඡිද්දක නමි. බලුහිවල් ආදීන් විසින් තැනින් තැන කාදමන ලද මලසිරුර වික්කායිතක නමි. බලුසිවල් ආදීන් විසින් කැබලිකොට ඒ ඒ තැනට කැබලි දමා ඇති මලසිරුර වික්කිත්තක නමි. මුළු සිරුරම කාක පාදකාරයෙන් තුවාලකොට පසුව කඩකට කොට විසුරුවා දමා ඇති මලසිරුර හත විත්කිත්තක නමි. ලියගල්ල මලසිරුර ලෝහිතක නමි. පනුවන් ගැවසුණු මලසිරුර පුලවක නමි. ලේ මස් නැති ඇට සමූහය අට්ටික නමි. අනුස්සති භාවනාව. අනුස්සති 10. බුද්ධ අනුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති, කායගතසති, ආනාපානසති කියා අනුස්මති කර්මස්ථාන 10කි. අරහත් ආදී බුදුගුණයන් සිහි කිරීම බුද්ධ අනුස්සති කර්මස්ථානයයි. ස්වාක්කාත ආදී ධර්මගුණයන් සිහි කිරීම ධම්මානුස්සති නමි. සුපටිපන්න ආදී සංඝගුණයන් සිහි කිරීම සංඝානුස්සති නමි. තමාගේ සීලගුණය සිහි කිරීම සීලානුස්සති නමි. තමාගේ ත්‍යාගගුණය සිහි කිරීම ඡාගානුස්සති නමි. දේවත්වයට පමුණුවන තමාගේ ශ්‍රද්ධා ආදී ගුණ දෙවියන් සාක්ෂි ස්ථානයෙහි තබා සිහි කිරීම දේවානුස්සති නමි. සකල දුක්ඛයන්ගේම සංසිඳීම වූ නිර්වාණයේ ගුණ සිහි කිරීම උපසමානුස්සති නමි. මරණේ සිහි කිරීම මරණානුස්සති නමි. කේසා ආදී ශාරීරික කොට්ටාසයන් සිහි කිරීම කායගත සති නමි. ආශ්වාස ප්‍රාශ්වාස වායුව සිහි කිරීම ආනාපාන සති නමි. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව යන මේ හතර අප්‍රමාණ්‍යයෝය. බ්‍රහ්ම විහාර යනුද ඒවාට නමකි. එක් සංඥාවක් යනු ආහාරයෙහි පටික්කුල සංඥාවය. ආහාරයේ පිළිකුල් බව අනේක ආකාරයෙන් සිහි කිරීමය. එක් ව්‍යවස්ථානයක්ය යනු ශරීරය වූ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු හතර ලක්ෂණ ආදී වශයෙන් වෙන වෙනම බැලීමය. එයට චතුර්ධාතු ව්‍යවස්ථානය යයි කියනු ලැබේ. ආරූප්‍ය සතර යනු ආකාසාඤ්ඤායතන ආදී අරූප ධ්‍යාන හතර අරමුණු කොට කසිනේන් උපුටාගත් ආකාශ ප්‍රඥාප්තිය ආදී අරමුණු හතරය. මෙතෙකින් කර්මස්ථාන 40 කෙටියෙන් දක්වන ලදී. භාවනා 3. පරිකර්ම භාවනාව, උපචාර භාවනාව, අර්පණා භාවනාව කියා භාවනා 3කි. කසින ආදී ආරම්භණයක සිත පිහිටුවාගෙන එයම නැවත නැවත මෙනෙහි කිරීම වශයෙන් ඇසට පෙනෙන්නාක් මෙන් ඒ අරමුණ සිතට පෙනෙන පරිදි පුරුදු කරන්නා වූ යෝගාවචරයාගේ ඒ භාවනාව පරිකර්ම භාවනාව නමි. භාවනා ආරම්භණය හිතටගෙන කාමච්ඡන්ද ආදී නීවරණයන් යටපත් කර ගත්තන් පටන් ආර්පණා චිත්තය ඇතිවීමට ලංවනතුරු පවත්වන භාවනාව උපචාර භාවනාව නමි. මහග්ගත ලෝකෝත්තර භාවයට පැමිණි භාවනාව අර්පණා භාවනා නමි. අරමුණට පිවිසෙන්නාක් මෙන් පවත්නා බැවින් විතර්කය අර්පණා නම් වෙයි. ඒ ප්‍රධාන කොට පවත්නා බැවින් සියලුම මහත්ගත ලෝකෝත්තර ධ්‍යාන ධර්මයන්ට ඒ නම ව්‍යවහාර කරනු ලැබේ. නිමිති 3. පරිකර්ම නිමිත්ත, උග්ගහ නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත කියා නිමිති 3කි. පළමුවෙන්ම භාවනාව පටන්ගෙන පඨවි මණ්ඩල ආදීෙහි නිමිත්ත සිතට ගන්නා වූ යෝගාවචරයාගේ ඒ භාවනා නිමිත්ත පරිකර්ම නිමිත්ත නමි. ඇසට පෙනෙන්නාක් මෙන් සිතට පෙනෙන්නට පටන් ගන්නා භාවනා නිමිත්ත උද්ග්‍රහ නිමිත්ත නම් වෙයි. උද්ග්‍රහ නිමිත්ත සිහි කරමින් ඉන්නා කල්හි නීවරණයන් වැඩිදුරටත් දුරු වී යාමෙන් සිත පිරිසිදු වී නිමිත්ත සකල දෝෂයෙන් තොරව ඉතා පිරිසිදු වී සිතට පෙනෙන්නට වන්නේය. ඉතා පිරිසිදු වූ ඒ භාවනා නිමිත්ත ප්‍රතිභාව නිමිත්ත නම් වෙයි. තුන්වන පාඩම චරිත 6. කමඨහන් බොහෝ ගණනක් ඇත්තේ සෑම දිනාටම ඒ සියල්ලම වැඩිම පිණිස නොවේ. තම තමන්ට වඩා ගැළපෙන කමඨහන් තෝරාගෙන භාවනා කරනු පිණිසය. නොගැළපෙන කමඨහන වඩා සමාධිය ලැබීම අපහසුය. ගැළපෙන කමඨහන තෝරාගෙන භාවනා කරන්නාහට ඉක්මනින් සමාධිය ලැබිය හැකිය. කමඨහන තෝරාගන්නේ චරිතය අනුවය. රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත කියා චරිත 6ක් ඇත. චරිත යනු ඒ ඒ පුද්ගලයාගේ ප්‍රകൃතියයි. රාග, ද්වේෂ ආදී සියල්ලම කාහටත් ඇති බැවින් චරිතයේ තේරුම් ගැනීම ඉතා අපහසුය. බොහෝ සෙයින් රාගය ඇතිවන රාග බහුල තැනැත්තා රාග චරිතයයි. රාගය යනු ලෝභය. මානය ලෝභය හා එක්ව පවත්නා චෛතසිකයක් වන බැවින් රාග චරිතයාටද මානයද අධිකය. පුද්ගලයන්ට හා වස්තුූන්ට තදින් ඇලුම් කරන බව, කොතෙක් ලදත් සෑහීමකට පත් නොවන බව, පමණට වඩා පරිස්සම් කරන බව, කෑම්බීම් ඇඳුම් පැළඳුම් ආදියට බොහෝ කෑදර බව, වැඩ ලස්සනට කරන බව, ශරීරය හා ඇඳුම් පැළඳුම්ද, වාසස්ථානද, තමාගේ භාණ්ඩද ලස්සනට තබා ගන්නා බව, ලස්සන දේවලට කැමති බව යනාදිය රාග චරිතයාගේ ලක්ෂණයයි. නිතර අනුන්ට ද්වේෂ කරන ද්වේෂ බහුල තැනැත්තා ද්වේෂ චරිතයාය. ද්වේෂය හා එක්ව උපදිනා ඉස්සා මච්චරිය කුක්කුච්චයෝද ද්වේෂ චරිතයාට බහුලය. නිතර කිපෙන බව, ඉතා සුළු කරුණටත් කිපෙන බව, අකාරණේහිත් කිපෙන බව, වෛර කරන බව, අනුන් හා වැඩිකල් මිත්‍රව නොවිසිය හැකි බව, සෑම කටයුත්තකදීම කලබල වන බව, බියවන බව, ඉක්මනින් වෙනස් වන බව, කවරකට වුවද වඩා ඇල්මක් නැති බව, කටුක ආහාරවලට කැමති බව යනාදිය ද්වේෂ චරිතයාගේ ලක්ෂණයි. මෝහය අධික තැනැත්තා මෝහ චරිතයාය. තීනමිද්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා යන මේවාද මෝහ චරිතයාට අධිකය. ගැඹුරු කරුණු තේරුම් ගැනීමට අසමත් බව, රැවටෙන සුළු බව, අනුන්ගේ කීම් අනුව යුතු අයුතුකම් හොඳ නරක සලකන බව, පිළිගත් වැරදි හැඟීම් අතහරවන්නට දුෂ්කර බව, කිනම් දෙයක් වුවත් හරියට කිරීමට නොසමත් බව යනාදිය මෝහ චරිතයාගේ ලක්ෂණයි. ශ්‍රද්ධාව අධික තැනැත්තා ශ්‍රද්ධා චරිතයයි. දෙනු කැමති බව, ගුණවතුන් දකිනු කැමති බව, දහම් අසනු කැමති බව, පැහැදිය යුත්තන් කෙරෙහි පහදින බව, ප්‍රීතිය බහුල බව යනාදිය ශ්‍රද්ධා චරිතයාගේ ලක්ෂණයි. ඇතැම් කරුණුවලින් ශ්‍රද්ධා චරිතයා රාග චරිතයාට සමානය. නුවණ වැඩි තැනැත්තා බුද්ධි චරිතයයි. සුවච බව, කලන මිතුරන් ඇති බව, ආහාරයෙහි පමණ දන්නා බව, සිහිනුවන ඇති බව, ගැඹුරු දේ තේරුම් ගැනීමෙහි සමත් බව, විමසා කටයුතු කරන බව, අනුන් කී පමණින් නොපිළිගන්නා බව, සෑම දෙයක්ම ක්‍රමානුකූලව කරන බව යනාදිය බුද්ධි චරිතයාගේ ලක්ෂණයෝය. සමහර කලුණු වලින් බුද්ධි චරිතයා ද්වේෂ චරිතයාට සමානය. විතර්ක බහුල තැනැත්තා විතර්ක චරිතයාය. සිත එකඟ කිරීමට අපහසු බව, කතා වැඩි බව, බොහෝ දෙනා හා එක්ව හැසිරෙන බව, නොඑක් දේ නිතර කල්පනා කරන බව, කුසල් කිරීමෙහි සතුටක් නැති බව, ඉක්මනින් අදහස් වෙනස් කරන බව යනාදිය විතර්ක චරිතයාගේ ලක්ෂණයෝය. ඇතැම් කරුණුවලින් විතර්ක චරිතයා මෝහ චරිතයාට සමානය. චරිතයට සුදුසු කමටහන්. අසුභ දහයය කායගතා සතියේ යන මේ කමටහන් 11 රාග චරිතයාට සුදුසුයි. කායගතා සතිය යනු කේසා ආදී කොට්ටාසයන් පිළිබඳ භාවනාවයි. රාග චරිතයට විශේෂයෙන් සමාධියට බාධක වන්නේ රාගයයි. මේ කමටහන් 11 රාගයට විරුද්ධයි. රාගය දුරු කරන භාවනාවයි. එබැවින් ඒවා රාග චරිතයාට සත්‍ප්‍රායයි. අප්‍රමාණ්‍ය හතරය නීල, පීත, ලෝහිත, ඕදාත, කසින හතරය යන කමටහන් 8 ද්වේෂ චරිතයාට යෝග්‍යයි. අප්‍රමාණ්‍ය භාවනා කරතොත් රාග චරිතයාට භාවනාවට අරමුණු වන පුද්ගලයන් ගැන රාගය සමහර විට ඇති විය හැක. නීලාදී වර්ණයන් ගැනද රාගය ඇති විය හැක. එබැවින් ඒවා රාග චරිතයාට අයෝග්‍යය. අසුභයන් අරමුණු කොට භාවනා කරන කල්හි ද්වේෂ චරිතයාට භාවනා ආරම්භණය ගැනද ද්වේෂයේ හෙවත් නොසතුට ඇති විය හැකිය. එබැවින් අසුභ භාවනාව ද්වේෂ චරිතයාට අයෝග්‍යය. ආනාපාන භාවනාව මෝහ චරිතයාට හා විතර්ක චරිතයාට යෝග්‍යය. මෝහ චරිතයාද විතර්ක චරිතයා මෙන් වික්ෂිප්ත පුද්ගලයෙකි. පුද්ගලයා කෙරෙහි නොනැවතී නැවත නැවත ඇතිවන ආස්වාස ප්‍රාස්වාස විසිර යන සිත නැවත නැවත තමා වෙත කැඳවන්නාක් මෙන් පවතී. එබැවින් මෝහ විතර්ක චරිතයනට එය විශේෂයෙන් සුදුසු වෙයි. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති යන කමඨහන් 6 ශ්‍රද්ධා බහුල පුද්ගලයාට ප්‍රියබැවින් ශ්‍රද්ධා චරිතයාට සුදුසුය. මරණානුස්සති, උපසමානුස්සති, ආහාරයේ පටික්කුල සංඥා, චතුර්ධාතු ව්‍යවස්ථාන යන කමඨහන් 4 බුද්ධි චරිතයාට සුදුසුය. ඒවා ගැඹුරු බැවින් බුද්ධි චරිතයාට යෝග්‍යය. සෙසන්ට වඩා යෝග්‍ය නැත. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, ආලෝක යන කසින 6 හා ආරූප්‍ය 4 යන කමඨහන් 10 සෑම දිනාටම යෝග්‍යය. කසින භාවනා කිරීමේදී මහත් වූ කසින මණ්ඩලය මෝහ චරිතයාට යෝග්‍යය. කුඩා කසිනේ වැඩිීමේදී මෝහ චරිතයාගේ සිත වඩාත් මුලා විය හැකිය. එය එක් වියත් සතර අඟල් පමණ වූ කුඩා කසින මණ්ඩලය විතර්ක චරිතයාට යෝග්‍යය. මහත් වූ කසින මණ්ඩලයේහි භාවනා කරන කල්හි විතර්ක චරිතයාගේ සිත එහි කොටස්වලට යන බැවිනි. කසින භාවනාව සම්පූර්ණ මණ්ඩලයම එකවර සිතට ගැනීම වශයෙන් කළ යුත්තකි. හතරවන පාඩම. ඒ භාවනාව ලැබෙන නොලැබෙන කමටහන්. සියලුම සමසතලිස් කර්මස්ථානයේහිම පරිකර්ම භාවනාව ලැබේ. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති, ආහාරයේ පටික්කුල සංඥා, චතුර්ධාතු ව්‍යවස්ථාන යන කමටහන් 10 උපචාර භාවනාව පමණක් සිද්ධ වෙයි. අර්පණා භාවනාව සිදු නොවේ. අර්පණා භාවනාව සිදු නොවීමයයි කියනුවේ ඒ භාවනා 10න් ධ්‍යාන නොලැබිය හැකි බවය. ධ්‍යාන ලැබිය හැක්කේ පහසුවෙන් සිත පිහිටුවා ගත හැකි ප්‍රකට කරගත හැකි අරමුණකින්ය. බුද්ධ ගුණාදිය ගැඹුර බැවින්ද බොහෝ බැවින්ද ඒවා සිතට හොඳින් හසුකරගෙන ඒවායේ නිශ්චල කොට සිත පිහිටවීමට දුෂ්කරය. එබැවින් කියන ලද කමටහන් 10න් උපචාර සමාධිය මිස රූපාවචර අරූපාවචර ධ්‍යාන නූපදවිය හැකිය. ධ්‍යාන ඉපදවිය හැක්කේ ඉදිරි කමටහන් 30න් පමණකි. ධ්‍යාන ඉපදවිය හැකි කමටහන් සියල්ලෙන්ම ධ්‍යාන සියල්ලම උපදවන්නටත් නොපිළිවන. ඒ ඒ කමටහන් වලින් ඉපදවිය හැකි ධ්‍යාන මතු දැක්වෙන පරිදි දත යුතුය. කසින 10 ආනාපානය යන මේ කමටහන් 11න් ධ්‍යාන 5ම ඉපදවිය හැකිය. අසුභ 10 කායගතා සතිය යන කමටහන් 11න් ඉපදවිය හැක්කේ ප්‍රථම ධ්‍යානය පමණකි. ඒවායින් ප්‍රථම ධ්‍යානය උපදවාගත් යෝගාවචරයා විසින් ද්විතීය ධ්‍යාන ආදිය ඉපදවීමට අනික් කමටහනක් වැඩිය යුතුය. මලසිරුරුවර හා කෙස් ලොම් ආදී කුණප කොටස්වලද සිහිකරන තැනැත්තාගේ සිත ඒවායින් ඈත් කරන ස්වභාවයක් මිස සිත ඇදගන්නා ස්වභාවයක් ඇත්තේම නැත. සිතට පිළිකුලක් ඇති කරන ස්වභාවය මිස සතුටක් ඇතිකර තමා කරා ඇදගන්නා ස්වභාවය මදකතු නැති පටික්කූල ආරම්භරයන්හි සිත පිහිටවන්නේ විතර්කයේ බලේනි. ද්විතීය ආදී ධ්‍යානවල අරමුණ කරා සිත ගෙන යන විතර්කය නැත. එබැවින් අසුභ ආරම්මණයන්හි විතර්කය නැති ධ්‍යානයෝ නූපදීති. මෛත්‍රී, කරුණා, මුදිතා යන කමටහන් තුනෙන් ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ධ්‍යාන 4 ඉපදවිය හැකිය. පංචම ධ්‍යානය ඒවායින් නොලැබිය හැකිය. මෛත්‍රිය වනාහි දොම්නසින් හටගන්නා වූ ව්‍යාපාදයට විරුද්ධ ධර්මයකි. කරුණාව දොම්නසින් හටගන්නා වූ හිංසාවට විරුද්ධ ධර්මයකි. මුදිතාව දොම්නසින් හටගන්නා වූ අරති නම් වූ නොසතුටට විරුද්ධ ධර්මයකි. එබැවින් මෛත්‍රී, කරුණා, මුදිතාවන් බලවත්ව ඇතිවීමට සෝමනස්සය තිබිය යුතුය. ප්‍රථම ආදී ධ්‍යාන 4 සෝමනස්ස සහගත වන බැවින් මෛත්‍රී ආදී 3න් ඒ ධ්‍යාන ඉපදවිය හැකිය. පංචම ධ්‍යානය උපේක්ෂා සහගත වන බැවින් මෛත්‍රී ආදී 3න් එය නොඉපදවිය හැකිය. උපේක්ෂා කර්මස්ථානයෙන් පංචම ධ්‍යානය පමණක් ඉපදවිය හැකිය. උපේක්ෂා භාවනාව වනාහි සත්වයන් කෙරෙහි මධ්‍යස්ථතාවයෙන් කළ යුත්තක් වන බැවින් එයින් උපේක්ෂා සහගත ධ්‍යානයක්ම මිස සෝමනස්ස සහගත ධ්‍යානයක් නොඉපදවිය හැකිය. කසිනුග්ගාටි මාකාසාදී අරූපාවචරාරම්මන 4 අරූප ධ්‍යාන උපදවන කර්මස්ථානයෝය. භාවනා නිමිති. නිමිති අතුරෙන් පරිකර්ම නිමිත්ත හා උද්ඝහ නිමිත්ත සියලුම කර්මස්ථානවලින් සුදුසු පරිදි ලැබෙන්නේය. ප්‍රතිභාග නිමිත්ත වනාහි කසින 10, අසුභ 10, කේසාදී කොට්ටාස භාවනාවය, ආනාපාන භාවනාය යන කමටහන් 20න් පමණක් ලැබේ. උපචාර අර්පණා සමාධීහු ප්‍රතිභාග නිමිත්ත අරමුණු කොට ඇතිවන්නාහ. පස්වන පාඩම කසින භාවනාව. දානය, සීලය, භාවනාවය කියා පින් තුන් කොටසක් ඇත. දාන සීල දෙකින් ලැබිය හැකි ඵල සියල්ලම භාවනාමය කුසලයෙන්ද ලැබෙයි. එහෙත් භාවනාමය කුසලයෙන් ලැබෙන උසස් ඵල, උසස් අනුහස් භාවනාමය කුසලයෙන්ම මිස ධ්‍යාන සීල දෙකින් නොලැබිය හැකිය. එබැවින් කුසලයන්ගෙන් උසස් කුසලය භාවනාමය කුසලය බව දත යුතුය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව පිළිපැදීමෙන් ලබන්නට ඇති උසස්ම දේ නිර්වාණයයි. එය ලැබිය හැක්කේ නුවණ දියුණු කර ගැනීමෙන්ය. නුවණ දියුණු කිරීම හැර එය ලබන තවත් ක්‍රමයක් නැත. නිවන් ලබා දෙන ලෝකෝත්තර ඥානය ඇතිවන තෙක් නුවණ දියුණු වීමට කරන්නට ඇත්තා වූ එකම දේ විදර්ශනා භාවනාවයි. භාවනාවෙන් වුවද නුවණ දියුණු වීමට සමාධියක් තිබිය යුතුය. එබැවින් සමාධිය දියුණු වීම සඳහා සමත භාවනාව කළ යුතුය. බුද්ධාගම ඇදහීමෙන් ලබාගත යුතු උසස් ඵල ලැබීමට නම් සෑම බෞද්ධයෙකු විසින්ම යම්කිසි භාවනාවක්ද කළ යුතුය. භාවනා කිරීමේ ක්‍රම දෙකකි. විසුද්ධි මාර්ගාදී පොත්වල විස්තර කරන වර්තමාන භවයේදීම ධ්‍යාන මාර්ගඵල ලැබීම සඳහා භාවනා කරන ක්‍රමයකි. එයත් ගිහියකු විසින් කරන ක්‍රමයක් නොව පැවිද්දෙකු විසින් කරන ක්‍රමයයි. එය කිරීමට ඉතා දුෂ්කර වැඩපිළිවෙලක් ඇත. එය කළ හැක්කේද ජීවිතයේ අන් සියලුම බලාපොරොත්තු හැරදමා ජීවිතය ධ්‍යාන ආදී ධර්ම ලැබීම සඳහාම කැපකිරීමට තරම් ධෛර්ය ඇති විශේෂ පුද්ගලයන්ට පමණකි. ලෝකෙහි එබඳු අය දුර්ලභය. ඇත්තේ දසදහස් ගණනකට එක් කෙනෙක් පමණකි. භාවනාමය කුසලය ලබා ගැනීමටත් සසරට පුරුදු කර ගැනීමටත් තමාගේ අනික් වැඩ අතරම හැකි පමණින් භාවනාවේ යෙදීම භාවනා කිරීමේ අනික් ක්‍රමයයි. එසේ කරන තැනැත්තා විසින් තමාගේ කාලයෙන් යම්කිසි ප්‍රමාණයක් භාවනාව සඳහා වෙන් කරගෙන ඒ කාලයේදී යම්කිසි භාවනාවක් කළ යුතුය. භාවනා කිරීමේ පරමාර්ථය සිතේ තත්වය උසස් කර ගැනීමයි, සිත දියුණු කිරීමයි. එක් එක් පුද්ගලයෙකුට නාමකාය, රූපකාය කියා දෙකක්, ශරීර දෙකක් ඇත්තේය. රූපකාය යනු ඇසට පෙනෙන්නට ඇත්තා වූ ශරීරයයි. නාමකාය යනු රූපකාය පාලනය කරන, රූපකාය හසුරුවන, ඒ රූපකාය තුළ පිහිටි විඤ්ඤාණ ධාතු පරම්පරාවයි. නාමකය ශරීරයෙන් තුරන් වුවහොත් ඉන්පසු රූපකයෙන් ගත හැකි ප්‍රයෝජනයක් නැත. එය පසට යටකර දැමිය යුත්තක් වෙයි. වර්තමාන භවයේ රූපකය අනාගත භවයේදී ලැබෙන රූපකයට සම්බන්ධ නොවේ. අනාගත භව පරම්පරාවට සම්බන්ධ වන්නේ නාමකය නම් වූ සත්වයාගේ චිත්ත පරම්පරාවයි. එබැවින් සත්වයාගේ ප්‍රධාන කොට්ටාසය රූපකය නොව නාමකය බව දත යුතුය. සත්වයාගේ හරයත් එයමය. එබැවින් නාමකයට වැඩි සැලකිල්ලක් කළ යුතුය. එහෙත් බොහෝ දෙනා රූපකය වැඩි දියුණු කිරීමට, ආරක්ෂා කිරීමට, සැරසීමට තමන්ගේ සම්පූර්ණ කාලය ගත කරනවා මිස නාමකය ගැන කිසිවක් නොකරති. ඒ දියුණු කළ යුතු බවක්, ආරක්ෂා කළ යුතු බවක් නොදනිති. රූපකයට වන නපුරකින් සිදුවන පාඩුව, සිදුවන දුක එක භවයකට පමණකි. නාමකය නරක්වීමෙන් භව පරම්පරාවටම හානියක් වන්නේය. එබැවින් තමාගේ කාලයෙන් යම්කිසි එක් කොටසක් නාමකය දියුණු කිරීමට, ආරක්ෂා කිරීමට තබා ගත යුතුය. දවසක ඇති පැය 24න් පැය භාගයක්වත් ඒ සඳහා වෙන් කර ගත යුතුය. ඒ කාලයේදී යම්කිසි භාවනාවක් කරනු සීලය භාවනාවේ අත්‍යවාරමයි. එබැවින් භාවනා කරන තැනැත්තා ගිහියෙක් නම් ගිහියාට නිසි සීලයකද, පැවිද්දෙක් නම් පැවිද්දාට නිසි සීලයේ හිත පිහිටා භාවනා කළ යුතුය. මෙසේ කීමෙන් පිරිසිදු සිල් නැතියෙකු විසින් භාවනා කළහොත් එයින් ඔහුට ප්‍රයෝජනයක් නොවේය කියා හෝ නපුරක් වේය කියා හෝ නොසිතිය යුතුය. පිරිසිදු සිල් නැති තැනැත්තාටද භාවනාව සුදුසුය. සීලය අපිරිසිදු වූවද භාවනා කළහොත් භාවනාමය කුසලය ලැබෙයි. කලක් භාවනා කරන කල්හි එයින් ඔහුට ක්‍රමයෙන් සිල් රැකිය හැකි ශක්තියද ලැබෙයි. කර්මස්ථානයන් අතුරෙන් පඨවි කසිනය සැම දෙනාටම සුදුසු කර්මස්ථානයකි. චරිතයට සුදුසු කමටහන් සෙවිය යුත්තේ මෙලොවම ධ්‍යාන ආදිය ලබනු පිණිස භාවනා කරන අය විසිනි. සාමාන්‍යයෙන් භාවනා කරන්න උන්ට කවර කමටහනක් වුවද වර්ධ නැත. පඨවි කසිනය වැඩි අපහසුවක් නැතිව සාදාගත හැක. ඒ සඳහා ගත යුත්තේ තර්මක රතුපස්ය. තද රතුපස ගතහොත් ලෝහිත කසිනය හා අවුල් වෙයි. රොඩු හා ගල්කට ඉවත්කොට මැටි ටික හොඳින් අනාගෙන සරසින් කෝදුවේ අඟල් වලින් අඟල් 10ක් 11ක් තරම බන්දේසියක් ඇතිනම් ඒ මැටියට දමා මට්ටම් කොට වේලා ගත්තාම පටවි කසිනය වෙයි. සමහර විට වේලීමේදී එහි මට්ටම් නැති වී යා හැකිය. එසේ වුවහොත් නැවත උඩින් මැටි ගා මට්ටම් කළ ගත යුතුය. පටවි කසිනය ලෑල්ලක සාදාගන්නේ මෙසේය. කසිනේ ප්‍රමාණයට රවුමට ලෑල්ලක් කපා ගන්න. අඟල් භාගයක් පමණ මතුවී තිබෙන පරිදි එහි සැමතැනම අඟල් දෙකෙන් දෙක තරමට කුඩා ඇන ගසනු. ඉක්බිති පදම් කළ රතු මැටි එහි ලා ඇන යටකොට රොටියක්සේ මණ්ඩලය තරනු. ඇන ගැසිය යුත්තේ වියලුණු පසු මැටි තට්ටුව ලෑල්ලෙන් ගැලවී නොයාම පිණිසය. වියලීමෙන් පසු මට්ටම නැති වී ගියහොත් නැවත මට්ටම කරගත යුතුය. ලෑල්ල රවුම් කර ගැනීම අපහසු නම් හතරැස් ලෑල්ලක කවයක් ඇඳ එහි ඇන ගසා කසින මණ්ඩලය සාදාගත යුතුය. සුදුසු විවේක තැනක බිම වුවද කසින මණ්ඩලය තනා ගැනීම සුදුසුය. කසින මණ්ඩලය තැනීමේදී මැටිවලට සිමෙන්ති ස්වල්පයක් මිශ්‍ර කර ගැනීමෙන් ශක්තිමත් මණ්ඩලයක් සාදාගත හැකිය. සිමෙන්ති මිශ්‍ර කොට සෑදූ කසින මණ්ඩලය වියලුණු පසු උඩින් තුනියට මැටි පමණක් ආලේප කොට මට්ටම් කරගත යුතුය. හයවන පාඩම. කියන ලද පරිදි සාදාගත් කසින මණ්ඩලය ජනයා නොපැමිණෙන ශබ්ද අඩු විවේක ස්ථානයකට ගෙන ගොස් වාඩිවීමට එක් වියත් සතරගුලක් පමණ උස් අසුනක් පිළියලකොට එයට රියන් දෙකහමාරක් පමණ දුරින් මණ්ඩලය බිම තබා අසුනෙහි බද්ධ පරියංකයෙන් වාඩි වී කසින මණ්ඩලය දෙස බලාගෙන භාවනා කළ යුතුය. වතුර නා ශරීරය පිරිසුදු කරගෙන පිරිසුදු වස්ත්‍රයක් හැඳගෙන භාවනාවට වාඩිවීම ඉතා හොඳය. හැම විටම එසේ කළ නොහෙන බැවින් ශරීරයේ යම් යම් තැනක් අපිරිසිදු වී ඇතිනම් ඒ තැන් පිරිසුදු කරගෙන භාවනාවට වාඩිවෙනු. වාඩි වී පළමුවෙන් තමා දන්නා හැටියට රත්නත්‍රයේ ගුණ සිහිකර සිත ප්‍රීතිමත් කරගත යුතුය. රත්නත්‍රයේම ගුණ සිහි කළ නොහැකි නම් බුදු ගුණ පමණවත් සිහිකොට ප්‍රීතිය ඇති කරගත යුතුය. ඉක්බිති කීප විටක් ආරක්ෂක දේවතාවන්ට හා සකල සත්වයන්ට මෙත් වඩනු. ඉක්බිති මමද බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා ගිය මග යමි. මේ ප්‍රතිපත්තියෙන් මමද බුද්ධාදී මහෝත්තමයන් පැමිණියා වූ නිවනට පැමිණියයි පැමිණෙමියයි සිතා උත්සාහය ඇති කරගෙන ඇස් වඩා අරින්නේත් නැතිව වඩා වසන්නේත් නැතිව කසින මණ්ඩලයට යොමුකොට තබා මාගේ සිත මෙහිම පිහිටාවා මින් බැහැරට නොයාවා කියා දෙතුන් වරකට ඉතාගෙන අතින් යම් කිසිවක් තද කරන්නාක් මෙන් සිතෙන් කසින මණ්ඩලය තද කරගෙන කසින මණ්ඩලයේ හිත පිහිටුවාගෙන ශරීරයේ නිශ්චලව තබාගෙන ඇසිපිහ නොහෙලා පටවි පටවි කියා හෝ පසය පසය කියා හෝ මෙනෙහි කරමින් වාසය කරනු. යෝගාවචරයෙකුට දුෂ්කර කාරණය ශරීරයේ ජය ගැනීමයි. ශරීරයේ ජය ගැනීම යනු පැයක් දෙකක් අමාරුවක් නැතිව ශරීරය නිශ්චලව තැබිය හැකි තත්වයට පමුණුවා ගැනීමයි. ශරීරය නිශ්චලව තැබිය හැකි වනතුරු සමාධිය නොලැබෙයි. ඇස ඇරගෙන බලා සිටිය නොහැකි වූ විට ඇස පියාගෙන කසිනය සිහි කරනු. ඇස පියාගෙන කසිනය සිහි කරන විට ඇස හැර බලන කල්හි මෙන් සිතට කසිනය පෙනෙත හොත් ඇස නොහැරම එය සිහි කරමින් එහිම සිත පිහිටවාගෙන වාසය කරනු. නොපෙනෙතොත් නැවත ඇස ඇර බලාගෙන භාවනා කරනු. මැස්සෙකු ඇඟේ වැසුවාට, කුහුඹුවෙකුගේ ඇඟේ ඇවිද්දාට, මදුරුවෙකු විද්දාට ශරීරය නොසොල්වන්න. ඒ සියල්ල ඉවසනු. නිශ්චලව සිටීම ශරීරයට නුපුරුදු වැඩකි. එබැවින් නොසෙල්වී ඉන්නා කාලයේහි ශරීරයේ තනින් තන නොයෙක් වේදනා ඇතිවෙයි. ඒවා ඉවසීමෙන් විඳ දරාය ගන්න. කල්යාමෙන් ශරීරය හැඩගැසී නිශ්චලව සිටීමේදී වේදනා ඇති නොවී අමුතු සනීපයක් දැනෙන තත්වයට පැමිණෙනු ඇත. ඇස පියාගෙන කසින මණ්ඩලය සිහි කරන කල්හි කසින මණ්ඩලයත් සමග තවත් නොයෙක් දේ පෙනෙන්නට විය හැකිය. ඒවායින් ප්‍රයෝජනයක් හෝ නපුරක් නැත. ඒවා ගැන සැලකිල්ලක් නොදක්වනු. ඒ පෙනෙන දේවල් ගැන සතුටු වී ඒවා ගැන බලවපොරොත්තු වුවහොත් ඉමක් කොනක් නැතිව නොයෙක් දේ පෙනෙන්නට වී භාවනාව අවුල් වී යා හැකිය. ඇස ඇරගෙන ඉන්නා කාලයේදීද නොයෙක් දේ පෙනෙන්නට විය හැකිය. ඒ පෙනෙන කිසිවක් සත්‍ය වශයෙන් ඇති ඒවා නොවේ. ඒවාට නොරැවටනු. නොයෙක් දේ පෙනෙන්නට පටන් ගන්නේ තරමක් සමාධිය දියුණු වන කාලයේදීය. භාවනාවේ යෙදී ඉන්නා කාලයේ සමහරක් විට ප්‍රകൃතියෙන් ඉන්නා කල නොහැසෙන ඉතා කුඩා ශබ්ද පවා ඇසෙන්නට පටන් ගනී. අමුතු ශබ්ද ඇසෙනවාය කියා ඒවා ගැන සැලකිල්ලක් නොකරනු. කරපොත්තෙකු සූනෙකු එහා මෙහා යන ශබ්දය වැනි කුඩා ශබ්ද මහා ශබ්ද හැටියට ඇසෙන්නට පිළිවන. කොපමණ මහත් ශබ්දයක් ඇසුනත් ගණන් නොගෙන තමාගේ භාවනාව නිසි පරිදි කරගෙන යනු. සමහර විට ආලෝකයක් ඇති විය හැකිය. එයින්ද භාවනාවට ඇති ප්‍රයෝජනයක් නැත. ඒ නිසා අමුතුවෙන් පෙනෙන ඇසෙන කිසිවක් ගණන් නොගෙන කිසිවකට සිත යොමු නොකොට උත්සාහයෙන් කසින මණ්ඩලයම මෙනෙහි කරන්න. දිනකට පැයක් පමණ කියන ලද පරිදි මාස කීපයක් දිනපතා භාවනාවෙහි යෙදුනහොත් තරමක සමාධියක් ඇතිවේ. ඉන්පසු ඔහුට භාවනාව මිහිරි වනු ඇත. සැපයක් වනු ඇත. තරමකට සිහිනුවන දියුණු වනු ඇත. සමාධිය ලැබූ තැනැත්තා පවින් තොරව වාසය කරන ශාන්ත පුද්ගලයෙකු වනු ඇත. වර්තමාන භවයේදීම ධ්‍යාන ලැබීමේ බලාපොරොත්තුවෙන් සකල දෝෂයන් දුරුකොට මහත් උත්සාහයෙන් කසින භාවනාව නියම ක්‍රමයටම කරගෙන යන්නා වූ පෙරපින්ද ඇති යෝගාවචරයනට කියන ලද පරිදි කසින භාවනාව කලක් කරගෙන යන කල්හි ඇස පියා කසින මණ්ඩලය සිහි කරන කල්හිද කිසි අවුලක් නැතිව ඇස හැර බැලීමේදී පෙනෙන්නාක් මෙන් කසින මණ්ඩලය සිතටම පෙනෙන්නට වන්නේය. එසේ පෙනෙන කසින නිමිත්තට උද්ඝහ නිමිත්ත යයි කියනු ලැබේ. උද්ඝහ නිමිත්ත ලදහොත් කසින මණ්ඩලය සමීපයේ නොහිඳ අන්තනකට ගොස් සුවසේ හිඳ උද්ග්‍රහ නිමිත්ත මෙනෙහි කරන්නට පටන් ගත යුතුය. උද්ග්‍රහ නිමිත්ත මෙනෙහි කරන්නේද පඨවිය පඨවිය කියාමය. උද්ග්‍රහ නිමිත්ත වෙන වැඩවල යෙදුනහොත් ඉක්මනින් නැතිවන්නකි. එය නැතිවන්නට නොදී මහත් උත්සාහයෙන් රැකගත යුතුය. උද්ග්‍රහ නිමිත්ත ලබා එය අරමුණු කොට භාවනාවෙහි යෙදෙන යෝගාවචරයා හට පංච නීවරණයෝ බොහෝ දුරට සංසිඳති. උපචාර සමාධියෙන් සිතද බොහෝ දුරට සංසිඳෙයි. උද්ග්‍රහ නිමිත්ත අරමුණු කොට භාවනාව පවත්වාගෙන යන යෝගාවචරයාට නීවරණයන් වඩ වඩා යටපත් වී සිත පහන්වන කලෙහි යම්කිසි අවස්ථාවකදී උපකල ස්වර්ණ මණ්ඩලයක්සේ, ලහිරු මඩලක්සේ කසින මණ්ඩලය ඉතා පැහැපත්ව වැටහෙන්නට පටන් ගනී. ඒ පැහැපත්ව වැටහෙන කසින නිමිත්තට ප්‍රතිභාග නිමිත්තයයි කියනු ලැබේ. ප්‍රතිභාග නිමිත්ත අරමුණු කොට භාවනාව පවත්වාගෙන යන යෝගාවචරයා හට වඩාත් නීවරණයන් දුරු වී සමාධිය වැඩි. ඒ ආරම්මණයෙහි යම්කිසි අවස්ථාවකදී විතර්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා යන පංචාංගයෙන් යුක්තවන ප්‍රථම රූපාවචර ධානචිත්තය පහළ වෙයි. ඒ ධානචිත්තයට අර්පණා චිත්තය යයිද කියනු ලැබේ. කොතෙක් දියුණු කළ කාමාවචර ජවන චිත්තය වූවද වරක් ආවර්ජනා කළ ආරම්මණයෙහි උපදින්නේ හත්වරක් පමණකි. ඉන් පසු බවාංග වෙයි. රූපාවචර ධානචිත්තය වනාහි වරක් අරමුණු ආවර්ජනය කොට උපදවාගත් කලෙහි දවස මුළුල්ලේම වුවද භවාංග පතනය නොවී ඒ සිතම නැවත නැවත උපදෙමින් පවතී. කාමාවචර චිත්තේ හා ආර්පණා චිත්තේ වෙනස එයයි. හත්වන පාඩම ද්විතීය ආදී ධ්‍යාන. ප්‍රථම ධ්‍යානය ලැබූ යෝගාවචරයා විසින් ද්විතීය ධ්‍යානය ලැබිය හැකි වීම පිණිස ප්‍රථම ධ්‍යානයෙහි ආවර්ජන වශීතාව, සමාපජ්ජන වශීතාව, අදිෂ්ඨාන වශීතාව, ව්‍යවස්ථාන වශීතාව, ප්‍රත්‍යවේක්ෂා වශීතාව යන පංච ප්‍රකාර වශීභාවය ඇති කරගත යුතුය. ප්‍රථම ධ්‍යානයේ අංගයන් කල් නොයවා එකින් එක ඉතා ඉක්මනින් මෙනෙහි කිරීමේ ශක්තිය ආවර්ජන වශීතාවයි. ධ්‍යානයට සමවැදුණු කැමති වූ විට කල්ගත නොවී වහා සමවැදිය හැකි ශක්තිය සමාපජ්ජන වශීතා නමි. සමවැදුණු ධ්‍යානය තත්පරයක් දෙකක් තරම් සුළු කාලයක් වුවද පවත්වන්නට සමත් බව අදිෂ්ඨාන වශීතා නමි. ඉටාගත් වේලාව ඉක්මයා නොදී වේලාවටම ධ්‍යානයෙන් නැගිටීමට සමත් බව ව්‍යවස්ථාන වශීතා නම් වේ. එක් එක් වීතියක කාමාවචර ජවනය සත්වරක්ම ඇතිවීම සාමාන්‍ය ස්වභාවයයි. විතර්ක ආදිය මෙනෙහි කිරීමේදී ප්‍රත්‍යවේක්ෂා වීතිවල ජවන් හතක්ද ඇති නොවන පරිදි ඉතා වේගයෙන් ධ්‍යානාංග ප්‍රත්‍යවේක්ෂා කිරීමේ සමත් බව ප්‍රත්‍යවේක්ෂා වශීතා නම් වේ. මෙසේ ප්‍රථම ධ්‍යානයෙහි වශීභාවය ඇති කරගත් යෝගාවචරයා හට ප්‍රථම ධ්‍යානයේ අංගයක් වන විතර්කය ඕදාරික දෙයක් හැටියටද, එය නැතිව ධ්‍යානය ඇති කර ගැනීම හොඳ හැටියටද වැටහෙයි. ඔහු විතර්කයෙන් තොර වූ ධ්‍යානයක් ලැබුණු රිසියෙන් නැවතත් පඨවි පඨවි කියා කසින ප්‍රතිභාග නිමිත්ත මෙනෙහි කරන්නට පටන් ගනි. ඔහුගේ ඒ භාවනාව විතර්කය නැමැති ඕදාරික ධ්‍යානාංගය දුරු කිරීමට කරන්නක් බැවින් විතර්ක විරාග භාවනා නම් වෙයි. ඒ විතර්ක විරාග භාවනාවේ බලයෙන් ඔහුට යම්කිසි අවස්ථාවකදී ඒ පඨවි කසින නිමිත්තෙහි විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන චතුර් අංගයෙන් යුක්ත වන ද්විතීය ධ්‍යාන චිත්තය උපදී. ද්විතීය ධානයෙහි වශීභාවය ඇතිකරගත් යෝගාවචරයා හට විචාරය ඕදාරික අංගයක් වශයෙන් පෙනෙන්නට වෙයි. තෘතීය ධානය ලබා වශීභාවය ඇතිකරගත් යෝගාවචරයා හට ප්‍රීතිය ඕදාරික අංගයක් වශයෙන්ද, චතුර්ථ ධානය ලබාගත් යෝගාවචරයා හට සුඛය ඕදාරික අංගයක් වශයෙන්ද පෙනෙන්නට වෙයි. ඕදාරික අංගය ඉක්මවීමේ අදහසින් පඨවි කසින නිමිත්තෙහි පරිකර්ම කිරීමෙන් ක්‍රමයෙන් තෘතීය, චතුර්ථ, පංචම ධානයෝද උපදිනාහ. ආපෝ කසින ආදී ඉතිරි කසින නවයෙන් ධ්‍යාන ඉපදවීම කරන්නේද කියන ලද ක්‍රමයෙන්මය. අරූප ධ්‍යාන. එක් කසිනයකින් ධ්‍යාන ලබාගත් යෝගාවචරයාට කසින මණ්ඩල සාදා භාවනා කිරීමක් නොකොට ඒ ඒ කසිනයන් සිතීමෙන්ම නිමිත්ත උපදවා තමාගේ ධ්‍යානය කැමති කසිනයකට පමුණුවා ගත හැකිය. එසේම කසින නිමිතිද උවමනා තරමට සිතින්ම මහත් කරගත හැකිය. අරූප ධ්‍යාන උපදවන්නේ කසින නිමිති වලින් උපුටා ගන්නා ආකාස නිමිත්තෙහි පරිකර්ම කිරීමෙනි. ආකාසය උපුටා ගත හැකි වන්නේ ආකාස කසිනය හැර අනික් කසින නවේනි. ආකාස කසින නිමිත්තෙන් තවත් ආකාසයක් නොලැබිය හැකිය. අරූප ධ්‍යාන උපදවනු කැමති යෝගාවචරයා විසින් පළමු කොට රූපාවචර පංචම ධ්‍යානෙහි පංච ප්‍රකාර වශීභාවය ඇති කරගත යුතුය. ඉක්බිති ආකාස කසිනය හැර අන් කසිනයක පංචම ධ්‍යානයට සමවැදී ඉන් නැගිට ධ්‍යාන චිත්තයට අරමුණු වූ කසින නිමිත්ත පැතිරවිය යුතුය. පැතිරවීමයයි කියනුයේ කසින නිමිත්ත මහත් කිරීමය. යෝගාවචරයා හිතන හැටියට ඔහුට කසින නිමිත්ත මහත් වී පෙනෙන්නට වෙයි. ඉක්බිති ඒ මහත් කරගත් කසින නිමිත්ත පඨවි කසින නිමිත්ත නම් එය පඨවියක් වශයෙන් නොසිතා ආකාශය ආකාශය කියා හෝ අනන්තාකාශය අනන්තාකාශය කියා හෝ සිතිය යුතුය. එසේ භාවනා කරන කලෙහි රූප කසින නිමිත්ත නොපෙනී ගොස් ඒ කසින නිමිත්ත පෙනුනු පෙදෙසෙහි ආකාශය පෙනෙන්නට වෙයි. කසිනෙන් ගන්නා ලද්දක් වන බැවින් ඒ පෙනෙන ආකාශයට කසිනු ගාටිකා ගාටිමාකාශය යයි කියනු ලැබේ. එහි තේරුම කසිනෙන් උපුටාගත් අහස යනුයි. කසිනු ගාටි මාකාසයෙහි සිත පිහිටවාගෙන අනන්තාකාශය කියා භාවනාවෙහි යෙදෙන යෝගාවචරයා හට යම්කිසි අවස්ථාවකදී ඒ ආරම්මණයෙහි ප්‍රථම අරූප ධ්‍යාන චිත්තය වන ආකාසඤ්ඤාඤ්චායතන ධ්‍යාන චිත්තය ඇති වෙයි. ආකාසඤ්ඤාඤ්චායතන ධ්‍යානය ප්‍රගුණ කරගත් යෝගාවචරයා වැඩිදුරටත් රූපයෙන් ඈත්වීම පිණිස ආකාසාරම්මණය හැරදමා ආකාශය අරමුණු කොට පැවති ආකාසඤ්ඤාඤ්චායතන චිත්තය ගැන ඒ අරමුණු කරමින් විඥානය අනන්තය විඥානය අනන්තය කියා භාවනා කරන්නට වන්නේය. එසේ කරන යෝගාවචරයා හට යම්කිසි අවස්ථාවකදී ප්‍රථම අරූප විඥානය අරමුණු කොට දෙවන අරූප ධ්‍යාන චිත්තය වන විඥානංචායතන චිත්තය උපදී. විඥානංචායතන ධ්‍යානය උපදවාගත් යෝගාවචරයා හට ප්‍රථම අරූපාවචර චිත්තයේ නැති බව අරමුණු කොට නත්තිකිංචියයි භාවනා කිරීමෙන් ආකිංචඤ්ඤායතන ධ්‍යාන චිත්තය උපදී. ආකිංචඤ්ඤායතන ධ්‍යානය උපදවාගත් යෝගාවචරයා හට තුන්වන අරූප ධ්‍යාන චිත්තය වූ ආකිංචඤ්ඤායතන චිත්තය අරමුණු කොට සන්තමේතං පනීතමේතං යනුවෙන් මේම ශාන්තය මේම ප්‍රණීතයයි භාවනා කිරීමෙන් නේවසඤ්ඤා නාසඤ්ඤායතන ධානචිත්තය උපදී. අටවන පාඩම අභිඤ්ඤා ඉපදවීම. ඉර්ධිවිද අභිඤ්ඤාව, දිව්‍ය ශ්‍රෝත අභිඤ්ඤාව, පරචිත්ත විජානන අභිඤ්ඤාව, පූර්වේ නිවාසානුස්සති අභිඤ්ඤාව, දිව්‍ය චක්කු අභිඤ්ඤාවයයි අභිඤ්ඤා පහකි. අභිඤ්ඤා යනු විශේෂ බලයකින් යුක්ත වන රූපාවචර පංචම ධ්‍යාන චිත්තයටම කියන නමකි. නොපෙනී සිටීම, අහසින් යාම, ජල මතුවෙහි ඇවිදීම, පොළොවෙහි ගැලීම යනාදිය හා නොයෙක් දේ මැවීමත් සිදුකිරීමට සමත් රූපාවචර පංචම ධ්‍යාන චිත්තය ඉර්ධිවිද අභිඤ්ඤා නම් වෙයි. මිනිස් කනට නොඇසෙන ඉතා සියුම් ශබ්ද හා බොහෝ දුර ඇතිවන ශබ්දද කනින් අසන්නාක් මෙන් ඇසීමට සමත්වන රූපාවචර පංචම ධ්‍යානය දිව්‍ය ශ්‍රෝත අභිඤ්ඤා නම් වෙයි. අනුන්ගේ සිත් දැකිය හැකි වූ රූපාවචර පංචම ධ්‍යාන චිත්තය පරචිත්ත විජානන අභිඤ්ඤා නම් වෙයි. තමාගේ අතීත ජාතීන් සිහි කිරීමට සමත් රූපාවචර පංචම ධ්‍යාන චිත්තය පූර්වේ නිවාසානුස්සති අභිඤ්ඤා නම් වෙයි. මිනිස් ඇසට නොපෙනෙන සියුම් දේවල් හා දුරපිහිටි දේවල්ද, බිත්ති පර්වත ආදියෙන් වැසී ඇති දේවල්ද ඇසින් දක්නාක් මෙන් දැකීමට සමත්වන රූපාවචර පංචම ධ්‍යාන චිත්තය දිව්‍ය චක්කු අභිඤ්ඤා නම් වෙයි. ධ්‍යාන ලැබූ පමණින් හෝ රහත් වූ පමණින් හෝ අභිඤ්ඤා නොලැබේ. අභිඤ්ඤා බලය ධ්‍යාන ලැබීමෙන් පසු නැවත උත්සාහ කොට ලබා ගත යුතුය. සමීප අතීත භවවලදී ධ්‍යාන අභිඤ්ඤා උපදවාගෙන සිටියා වූ තැනැත්තන්ට හා බෝධි සම්භාර පුරා ඇති මහා බෝධිසත්වයන්ට ධ්‍යාන ලැබීම සමගම නිරුත්සාහයෙන්ම අභිඤ්ඤා බලයද ලැබේ. අභිඤ්ඤා ලබනු කැමති සාමාන්‍ය ධ්‍යානලාභීන්ට අෂ්ට සමාපatti විශේෂෙහි කසිනානු ලෝමතෝ, කසින පටිලෝමතෝ යනාදීන් විශුද්ධි මාර්ගෙහි දක්වා ඇති තුදුස් ආකාරයෙන් සිත පුරුදු නොකොට අභිඤ්ඤා බලය නොලැබිය හැකිය. පංචක ක්‍රමය, චතුෂ්ක ක්‍රමය යයි කියා රූපාවචර ධ්‍යාන ඉපදීමේ ක්‍රම දෙකක් ඇත. මේ පොතේ රූපාවචර ධ්‍යාන දක්වා ඇත්තේ පංචක ක්‍රමේනි. චිත්ත පරිච්ඡේදයේ රූපාවචර සිත් 15ක් කියා ඇත්තේ ධ්‍යානවල පංචක ක්‍රමය අනුවය. රූපාවචර ප්‍රථම ධ්‍යානයේ ඉපද වූ ඇතැම් යෝගාවචරයෝ විතක්ක විචාර නැමැති ධ්‍යානාංග දෙකම එකවර ඉක්මවා ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන අංග ත්‍රය ඇති ධ්‍යානය දෙවන වරට උපදවති. ඔවුනට එය ද්විතීය ධ්‍යානයයි. පංචක ක්‍රමයේ හැටියට නම් එය තෘතීය ධ්‍යානයයි. ඔහු පංචක ක්‍රමයේ හතරවන ධ්‍යානය තුන්වන වරටද, පස්වන ධ්‍යානය හතරවන වරටද උපදවති. ඔවුනට ඇත්තේ ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය කියා රූපාවචර ධ්‍යාන හතරකි. ධ්‍යානයන්ට සමාපත්තිය යන නාමයද විවහාර කරයි. එබැවින් රූපාවචර ධ්‍යාන හතර, අරූපාවචර ධ්‍යාන හතර යන මේ අටට අෂ්ට සමාපත්තියයි කියනු ලැබේ. අෂ්ට සමාපatti ලාභියා විසින් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත, ඕදාත යන කසින අටෙන්ම රූපාවචර ධ්‍යාන උපදවා ගත යුතුය. ඉක්බිති පඨවි කසිනේ පටන් ඕදාත කසිනේ දක්වා ඇති කසිනේහි පිළිවෙලින් ධ්‍යානවලට සමවැදීමය. ඕදාත කසිනේ පටන් ප්‍රතිලෝම වශයෙන් සියලු කසිනයන්හි ධ්‍යානවලට සමවැදීමය. ඒ ක්‍රම දෙකින්ම ධ්‍යානවලට සමවැදීම යන ආදී විශුද්ධි මාර්ගයේහි දක්වන ක්‍රම තුදුසෙන්ම අෂ්ට සමාපත්තිය පුරුදු කළ යුතුය. එසේ පුරුදු කළ යෝගාවචරයාගේ රූපාවචර පංචම ධාන චිත්තයට 이르දි ප්‍රාතිහාරය කිරීමේ ශක්තිය ලැබේ. අෂ්ට සමාපත්තීන් තුදුස් ආකාරයෙන් පුරුදු කොට රූපාවචර පංචම ධාන චිත්තේ බලය දියුණු කරගත්තා වූ යෝගාවචරයා විසින් එහි බලයෙන් යම්කිසි විශේෂ දෙයක් සිදු කරනු කැමැති කල්හි පළමු කොට කරන්නට යන කටයුත්තට සුදුසු කසිනයක් හි පංචම ධානයට සමවැදිය යුතුය. ඒ පංචම ධානයට අභිඤ්ඤා පාදක පංචම ධානයේයි කියනු ලැබේ. එයින් නැගිට යම් කිසිවක් මැවීමට නම් අසවල් දෙය මැව්වා යයි කීප විටක් සිතා නැවතත් ඒ පංචම ධානයට සමවැදිය යුතුය. එයින් නැගිට නැවතත් අසවල් දෙය මැව්වා යයි අදිෂ්ඨාන කළ යුතුය. ඒ අවස්ථාවෙහිදී අදිෂ්ඨාන කිරීම වශයෙන් ඇතිවන්නේ විශේෂ බලයෙන් යුක්ත වන අභිඤ්ඤා චිත්ත නම් වූ රූපාවචර පංචම ධාන චිත්තයයි. ඒ සිත උපදවනු සමගම යෝගාවචරයා අදහස් කළ රූපය පහළ වෙයි. ඉහත කී පරිදි අෂ්ට සමාපත්තීන්හි තුදුස් ආකාර වශීභාවය ඇතිකර ගැනීමෙන්ම සියලුම අභිඤ්ඤා ලබන්නේ නොවේ. දිව්‍ය සෝතාදී අභිඤ්ඤාවන් සඳහා වෙන වෙනම කළ යුතු පරිකර්ම ඇත්තේය. ඒ ඒ අභිඤ්ඤාවන් ලැබීමට නිසි පරිකර්ම සම්පූර්ණ කළ යෝගාවචරයන්ට ඒ ඒ අභිඤ්ඤා ඇත්තේය. අභිඤ්ඤාවලින් සමහරුන්ට එකක් පමණක් ඇත්තේය. සමහරුන්ට දෙක තුන ඇත්තේය. සමහරුන්ට සියල්ලම ඇත්තේය. එබැවින් ඇතැම් ධානලාභීහු මිනිස් ඇසට නොපෙනෙන දෙවි බබුන්ගේ ශරීර දකි. එහෙත් ඔවුන්ගේ හඬ ඇසීමට සමත් නොවෙයි. ඇතැම්හු දුර ශබ්ද ඇසීමට සමත් වෙයි. එහෙත් දුර රූප දැකීමට සමත් නොවෙයි. සමහරු ඒ දෙකම කිරීමට සමත් වෙයි. එහෙත් යම් කිසිවක් මැවීමට අපොහොසත් වෙයි. ධානලාභියෙකු විසින් යම් කිසිවක් වේවා යයි කියා නිකම් සිතූ තරමින් කී තරමින් යමක් සිදු නොවන බවද දති යුතුය. 이르දි 10 අට්ඨීඨා නිද්දි වික්ඛුබ්බි නිද්දි මනෝමය යිද්දි ඥාන විපාරිද්දි සමාධි විපාරිද්දි අරිද්දි කම විපාකජ්ජිද්දි පුඤ්ඤිද්දි විචාමායිද්දි සම්පයෝග පච්චය යිද්දි කියා 이르දි 10ක් ඇත. එක්කෙනෙක් සිය දෙනෙක් දහස් දෙනෙක් වීම, පෙනී සිටීම, නොපෙනී සිටීම, බිත්ති පර්වතාදීන් ඔබට නොසැපී යාම, ජලෙහි මෙන් පොළොවෙහි ගැලීම යනාදිය අට්ඨා නිද්දි නම් වෙයි. තමාගේ ප්‍රകൃතිය හැර දෙවියෙකු මෙන් හෝ යකෙකු, රකුසෙකු මෙන් හෝ සිංහ ව්‍යාග්‍රාදී සතෙකු මෙන් හෝ පෙනී සිටීම විකුබ්බ නිද්දි නම් වෙයි. තමාගේ ශරීරය තුළ තවත් අංග සම්පූර්ණ ශරීරයක් සිතින් මවා පිටතට ගැනීම මනෝමය ඉද්දි නම් වෙයි. අභිඤ්ඤා බලයෙන් සිදුවන්නේ කියන ලද 이르දි තුන පමණකි. ඇතැම් උසස් ඥානයක් ඇතිවන කල්හිද, ඇතිවීමට කලින්ද, ඇතිවීමෙන් පසුද ඒ ඥානයේ අනුභවයෙන් යම් යම් දේ සිදුවීම ඥාන විපාරිද්ධිය යයි කියයි. යමෙකුට ඒ ජාතියේදී නියමයෙන්ම අරහත් මාර්ග ඥානය ඇතිවන්නේ නම් ඒ තැනැත්තා එය නොලැබ කවර හේතුවකින්වත් නොමියන්නේය, මිය නොයන්නේය. බාලකාලයේදී බක්කුල තෙරුන් වහන්සේ මස්සෙකු මාළුවෙකු විසින් ගිලනු ලැබූහ. එහෙත් දිවි රැකුණේය. එය ඥාන විපාරි ඉද්දිය වෙයි. බාලකාලයේ සංකිච්ච තෙරුන් වහන්සේගේ ජීවිතය ආරක්ෂා වීම, භූතපාල තෙරුන් වහන්සේගේ ජීවිතය ආරක්ෂා වීමද ඥාන විපාරි ඉද්දියයි. සමාධියෙන් ඉන්නා කාලයේදී හෝ ඉන් පෙර හෝ පසුව හෝ සමාධියේ ආනුභාවයෙන් යම් යම් දේ සිදුවීම සමාධි විපාර ඉර්ධියයි. සැරියුත් මහතෙරුන් වහන්සේට කපෝතක කන්දරාවෙහි වැඩවෙසෙන කලෙහි එක් යකෙක් ඇතෙකු වුවද ඇදවැටෙන තරම් තද පහරක් ගැසීය. ඒ අවස්ථාවෙහි සමාපත්තියෙන් උන් බැවින් උන්වහන්සේට අමාරුවක් නොවීය. ඒ සමාධි විපාරි ඉර්ධියයි. කකුසඳ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වූ සංජීව තෙරුන් වහන්සේ ගසක් මුල නිරෝධ සමාපත්තියෙන් වැඩවෙසුණු දුටු මිනිසයෝ මේ ශ්‍රමණයා හිඳගෙනම මැරී ඉන්නේය කියා උන්වහන්සේ යටකොට දමා දර දමා ගිනි ලැබූහ. දර ඉවර වනතෙක් ගින්න ඇවුලුනේය. එයින් උන්වහන්සේගේ සිවුරුවලටවත් හානියක් නොවීය. එයද සමාධි විපාරි ඉර්ධියයි. සිත වසඟ කරගෙන ඇති බැවින් රහතන් වහන්සේලාට අඤ්ඤන් පිළිකුල් කරන දේවල් ගැන පිළිකුලක් නැතිවද විසිය හැකිය. අඤ්ඤන් උසස් කොට සලකන දේවල් ගැන පිළිකුලද ඇති කරගත හැකිය. පිළිකුල් වුවද පිළිකුල් නොවුවද සියල්ල ගැන මධ්‍යස්ථවද විසිය හැකිය. රහතුන්ගේ ඒ ඉර්ධිය ආර්ය ඉර්ධිය නම් වෙයි. පක්ෂීන්ටත් දෙවියන්ටත් ඇතැම් මිනිසුන්ටත් භූතයන්ටත් ඇති ඉර්ධිය කර්ම විපාකජ ඉර්ධියයි. ඉර්ධිය ඇතුව විසුවෝ ආදි කල්පික මනුෂ්‍යයෝය. චක්‍රවර්ති රජුන්ගේ ඉර්ධිය හා ජෝතිය ජටිල ආදී ඇතැම් පින්වතුන්ටද පිහිටි ඉර්ධිය පුණ්‍ය ඉර්ධියයි. ලෝකෙහි ඇත්තා වූ අනේක ප්‍රකාර විද්‍යාවලින් නොයෙක් දේවල් සිදු කළ හැකි බව විද්‍යාමය ඉර්ධි නම් වෙයි. ප්‍රතිපත්ති සංඛ්‍යාත සම්‍යක් ප්‍රයෝගයෙන් ක්ලේශ ප්‍රහාණය කිරීම හා උපායෙන් තවත් නොයෙක් දේ සිදු කිරීම සම්මා පයෝග පච්චය ඉර්ධිය නම් වෙයි. 9. නමවන පාඩම බුද්ධානුස්සති භාවනාව. මෙබඳු පොතක සියලුම කර්මස්ථාන විස්තර කිරීම නුසුදුසු බැවින් සෑම දෙනාටම ප්‍රයෝජනගත හැකි සමත කර්මස්ථාන ගැන පමණක් විස්තරයක් කරනු ලැබේ. බුද්ධානුස්සති භාවනාව කිරීමේ ක්‍රම දෙකක් ඇත. ඉන් එකක් බුදුරජාණන් වහන්සේගේ රූපකය සිහි කිරීමය. ඒ කරන්නේ මෙසේය. පළමුවෙන්ම තමාට ප්‍රිය කරන හොඳය කියා සිතන බුදුරුවක් වෙත ගොස් බුදුරුව හොඳින් හිතේ ඇඳෙන හැටියට එය දෙස බලාගෙන සිටිය යුතුය. හිසේ පටන් දෙපතුල දක්වා බුදුරුවේ හැම අවයවයක් වෙන වෙනම බලා සිතට ගත යුතුය. බුදුරුව දෙස හැකිතාක් ඇසිපිය නොහෙලා බලා සිටිය යුතුය. දින කීපයක් එසේ කළාම බුදුරුව සිතේ ඇඳෙන්නේය. ඊට පසු විවේක ස්ථානයක හිඳ net පියාගෙන බුදුරජාණන් වහන්සේ තමාගේ ඉදිරියේ වැඩ සිටින්නාසේ සිතාගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ ශරීරය සිහි කරන්න. සිහි කරන කලෙහි සම්පූර්ණ බුදුරුව සිහි කළ හැකිනම් සිතට වැටහෙනවා නම් එසේ සිහි කරන්න. සම්පූර්ණ බුදුරුව නොවැටහෙනවා නම් හිස නලල දෙබැම නෙත්යුවල නාසය තොල් කම්මුල් නිකට ග්‍රීවය උරහිස් දෙක අත් දෙක පපුව උදරය උකුල දෙදන දෙපතුල යන මේවා පිළිවෙලින් වෙන වෙනමද සිහි කරනු. සම්පූර්ණ රූපයද සිහි කරනු. මෙසේ පුරුදු කරන කල්හි සමහරුන්ට ටික කලකදී බුදුරුව පැහැදිලි ලෙස සිහි කළ හැකි වෙයි. තමාගේ ඉදිරියේ බුදුන් වහන්සේ වැඩ සිටින්නාක් මෙන් පෙනෙන්නට වෙයි. ඒ බුදුරුව කෙරෙහි සිත පිහිටවා ගැනීමෙන් එක්තරා සමාධියක් ලැබිය හැකිය. බුදුරුව අරමුණු කිරීමෙන් ඉමහත් බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරගත හැකිය. බුද්ධානුස්සති භාවනාව කිරීමේ අනික් ක්‍රමය බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීමයි. බුදුගුණ ඉතා බොහෝය. ඒ සියල්ලම මෙනෙහි කිරීම නොකළ හැකි වැඩකි. බුද්ධානුස්සති භාවනාව කරනු කැමති තැනැත්තා විසින් තමාගේ හිතට හොඳින් වැටහෙන යම්කිසි එක් බුදුගුණයක් හෝ 3-4ක් 7-8ක් හෝ තෝරාගෙන ඒවා මෙනෙහි කිරීම වශයෙන් භාවනා කළ යුතුය. මේ භාවනාව කරනු කැමති තැනැත්තා විසින් විහාර ගේකට හෝ දාගැබක් සමීපයට හෝ බෝධියක් සමීපයට හෝ අන් විවේක ස්ථානයට හෝ එළඹ වාඩි වී ඇස් පියාගෙන ශරීරය නිශ්චලව තබාගෙන මතු දැක්වෙන පරිදි මෙනෙහි කරනු. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයට අයත් සියල්ලම වැරදීමක් නැතිව ඇති හැටියටම දැන වදාළසේක. උන්වහන්සේ නොදන්නා දෙයක් නැත්තේය. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මේ හේතුවෙන් මේ මේ දේ ඇතිවන්නේය, සිදුවන්නේය කියා සියල්ලෙහිම හේතුන්ද තත්වූ පරිද්දෙන් දැන වදාළසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කාරුණික වූසේක. උන්වහන්සේ සිය පුත් රාහුල කුමරුන්ට මෙන්ම නොවෙනස්ව දේවතා ආදී පරම සතුරන්ටත් කරුණාවත් දැක්වුවසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සත්ව සමූහය දුකින් මිදවීම පිණිස චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි අපමණ දුක් ගත්සේක. මේ සත්වයන් සසර දුකින් මුදවනු පිණිස උන්වහන්සේ නොකළ පරිත්‍යාගයක් නැත. උන්වහන්සේ ලෝවැසියන්ට දෙව් මිනිස් සැප හා නිවන් සැප ලැබීමෙහි මඟ වදාළසේක. උන්වහන්සේ අරහත් මාර්ග ඥානයෙන් සියලු කෙලෙසුන් නසා පිරිසිදුව වෙසෙන බැවින්ද දේව බ්‍රහ්මයන්ගේ බලය පවා යටකරන මහත් වූ බුද්ධ බලයෙන් යුක්ත වන බැවින්ද ලෝකේහි අග්‍ර වූසේක. සීලයෙන් හා ඉරිදි බලයෙන්ද උන්වහන්සේට සම වූවෙකු ලොව නැත්තේය. උන්වහන්සේ දෙවියන් සහිත සියලු ලෝවැසියන්ගේ ගරුබුහුමන් ලැබීමට වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වූසේක. මෙසේ බුදුගුණ මෙනෙහි කරනු. මෙහි දක්වන ලද්දේ පහසුවෙන් අවබෝධ කළ හැකි තේරුම් ගත හැකි බුදුගුණ ස්වල්පයකි. තමා කැමති හැටියකින් කවර ආකාරයකින් වුවද බුදුගුණ සිහි කිරීම බුද්ධානුස්සති භාවනාවයි. බුදුගුණ කියා පොත්පත්වල එන තමාට නොතේරෙන දේවල් පාඩම් කරගෙන කීමෙන් බුද්ධානුස්සති භාවනාව සිදු නොවන බව දත යුතුය. මරණානුස්සති භාවනාව. තමනුත් ලෝවැසෙන අන් හැම දෙනාමත් ඒකාන්තයෙන් මරණයට පැමිණෙන බව, මොනම බලයකින්වත් මරණයෙන් නොමිදිය හැකි බව, මරණය නියත බව මෙනෙහි කිරීම මරණානුස්සති භාවනාවයි. මතු දැක්වෙන පරිද්දෙන් මරණානුස්සති භාවනාව කරනු. ඇතුන්ට මෙන් බලය තිබූ මහා යෝධයෝද, කෝටි ගණන් ධනය තිබූ මහා සිටුවරුද, මහා පඬිවරයෝද, මහා විද්‍යාඥයෝද, මහා රජවරුද, මහානුභාව සම්පන්න දේව බ්‍රහ්මයෝද යන හැම දෙනාම මරුපහරින් ඇද වැටුනාහ. මාවෙන දුබලයකුට කෙසේ මරණයෙන් මිදිය හැකිද? මමද ඒකාන්තයෙන් මරණයට පැමිණෙන්නෙමි. එයින් කවර ආකාරයකින්වත් නොමිදිය හැකිය. උපදින හැම දෙනාම මරණය අරගෙනම උපදෙන්නාහ. මරණය ඉදිරියේහි තබාගෙනම උපදිනාහ. මරණස්ථානයට ගෙන යනු ලබන ගවයන් මෙන් හැම දෙනාම මරණය කරා නොනැවතී ගමන් කරන්නාහ. දිනෙන් දින මරණය ලංවීම මිස දුරවීමක් නැත. මේ ජීවිතය ඉතා දුබලය. ගසක ඉදී ඇති කෙඩියක් බඳුය. පිණි බිඳක් බඳුය. දිය බුබුලක් බඳුය. පෙන පිඩක් බඳුය. මරණය නොපැමිණිය හැකි මොහොතක් නොපැමිණිය හැකි තැනක් නැත. ඇතැම්හු මවකුසදීම මැරෙන්නාහ. ඇතැම්හු ප්‍රසූතියේදීම මැරෙන්නාහ. ඇතැම්හු ඉපදින දින ගණනකදී මැරෙන්නාහ. ඇතැම්හු සති ගණනකදී, මාස ගණනකදී, වර්ෂ ගණනකදී ආදී කාලවලින් මැරෙන්නාහ. වැඩිකල් ජීවත් වන්නෝ අපමණ ජරා දුක් විඳින්නාහ. මහා සම්පත් ඇති සක්විති රජුන් හා මහානුභාව සම්පන්න දේව බ්‍රහ්මයන්ද මරණයට පැමිණෙන කල්හි මාවැනි අය මරණයට පැමිණීම පුදුමයක් නොවෙයි. මටද මේ මරණය අද වුවද පැමිණිය හැක. ජීවිතය අනිත්‍යය. ජීවිතය අනියතය. මරණය නියතය. දහවන පාඩම කායගතා සතිය හෙවත් පිළිකුල් භාවනාව. කේසාදී කාය කොට්ටාසයන් අරමුණු කොට කරන භාවනාව කායගතා සති භාවනා නම් වෙයි. එයට ද්වත්තින්සාකාර භාවනාව යයිද පිළිකුල් භාවනා යයිද කියනු ලැබේ. මේ බුදුසසුනේ බොහෝ දෙනෙකුන් රහත් වී ඇත්තේ මේ භාවනාවෙනි. බුදුසසුනේ පැවිදි වන කුල පුත්‍රයන්ට පළමුවෙන්ම දෙන කමඨහනත් මෙයමය. කෙස් ලොම් නිය දත් සම මස් නහර ඇට ඇටමිදුළු වකුගඩුව හෘදය අක්මාව දලබුව බඩදිව පෙන පපුව අතුණු අතුණු බහන් නොපැසුණු ආහාර අසුචි හිස්මොලය පිත සෙම සැරව ලේ දහඩිය මේද තෙල කඳුළු වුරුණු තෙල කෙල සොටු සඳමිදුළු මුත්‍ර මේ ශරීරයේ ඇති කොටස් දෙතිසය. මේ භාවනාව කරන තැනැත්තා විසින් මේ කොටස් දෙතිස හොඳින් තේරුම් ගත යුතුය. සෑම කොටසකම පැහැය දැනගත යුතුය. සටහන දැනගත යුතුය. පිහිටි ස්ථානය දැනගත යුතුය. පිහිටි දිශාව දත යුතුය. උඩ යට සිරස යන සෑම පැත්තෙන්ම කොටස්වල පරිච්ඡේදය දත යුතුය. මේ භාවනාව ශබ්ද නගා කියමින් කළ යුතුය. කොටස් දෙතිසම ගැන එකවරටම භාවනා නොකළ යුතුය. කොටස් දෙතිස වර්ග 6කට බෙදාගෙන අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සජ්ජායනා කළ යුතුය. කෙස් ලොම් නිය දත් සම සමදත් නිය ලොම් කෙස් කියා පළමුවන වර්ගයේ සජ්ජායනා කළ යුතුය. මස් නහර ඇට ඇටමිදුළු වකුගඩු වකුගඩු ඇටමිදුළු ඇට නහර මස් කියා දෙවන වර්ගයේ සජ්ජායනා කළ යුතුය. හෘදය අක්මාව දලබුව බඩදිව පෙනපපුව වෙනපපුව බඩදිව දලබුව අක්මාව හෘදය කියා තුන්වන වර්ගයේ සජ්ජායනා කළ යුතුය. අතුණු අතුණු බහන් නොපැසුණු ආහාර අසුචි හිස්මොල හිස්මොල අසුචි නොපැසුණු ආහාර අතුණු බහන් අතුණු කියා හතරවන වර්ගයේ සජ්ජායනා කළ යුතුය. පිත සෙම සැරව ලේ දහඩිය මේද තෙල මේද තෙල දහඩිය ලේ සැරව සෙම පිත කියා පස්වන වර්ගයේ සජ්ජායනා කළ යුතුය. කඳුළු වුරුණු තෙල කෙල සොටු සඳමිදුළු මුත්‍ර මුත්‍ර සඳමිදුළු සොටු කෙල වුරුණු තෙල කඳුළු කියා සවන වර්ගයේ සජ්ජායනා කළ යුතුය. එක් එක් වර්ගයක් දින ගණනක් සජ්ජායනා කොට වචනය කියනවත් සමග ඒ ඒ කොටස් සිතට පෙනෙන්නට වූවාම ඊළඟ වර්ගයේ සජ්ජායනා කරනු. සියල්ලම හොඳින් ප්‍රගුණ වූ පසු කොටස් දෙතිසම අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සජ්ජායනා කරන්නට පටන් ගත යුතුය. සියල්ලම සජ්ජායනා කරන්නේ මෙසේය. කෙස් ලොම් නිය දත් සම මස් නහර ඇට ඇටමිදුළු වකුගඩුව හෘදය අක්මාව දලබුව බඩදිව පෙන පපුව අතුණු අතුණු බහන් නොපැසුණු ආහාර අසුචි හිස්මොල පිත සෙම සැරව ලේ දහඩිය මේද තෙල කඳුළු උරුණු තෙල කෙල සොටු සඳමිදුළු මුත්‍ර මුත්‍ර සඳමිදුළු සොටු කෙල වුරුණු තෙල කඳුළු මේද තෙල දහඩිය ලේ සැරව සෙම පිත හිස්මොල අසුචි නොපැසුණු ආහාර අතුණු බහන් අතුණු පෙනපපුව බඩදිව දලබුව අක්මාව හෘදය වකුගඩුව ඇටමිදුළු ඇට නහර මස් සම් දත් නිය ලොම් කෙස්. මේ භාවනාවෙන් ප්‍රථම ධානය ලැබිය හැකිය. විදර්ශනාවට හරවා ගැනීමෙන් ලෝකෝත්තර මගඵලද ලැබිය හැකිය. ආනාපානා සති භාවනාව. ආශ්වාස ප්‍රාශ්වාස දෙකෙහි සිත පිහිටුවාගෙන එය සිහි කිරීම ආනාපාන සති භාවනාවයි. මේ බුදුසසුනේහිත් බුදුසසුනෙන් පිටතත් බොහෝ යෝගාවචරයන් කරන භාවනාවකි. එය කරන තැනැත්තා විසින් වාඩි වී ශරීරයේ කෙලින් තබා ගත යුතුය. ඉක්විති ආශ්වාස ප්‍රාශ්වාස වායුව සැපෙන තැනක් අල්ලා ගත යුතුය. ඒ වායුව සමහරුන්ගේ නාසයේ අග සැපීගෙන පිටවන්නේය. සමහරුන්ගේ උඩු තොලේ අග සැපීගෙන පිටවන්නේය. මේ භාවනාව කරන තැනැත්තා විසින් ආශ්වාස ප්‍රාශ්වාස ප්‍රකෘතියෙන් වන හැටියටම පවත්වන්නට උත්සාහ කළ යුතුය. උත්සාහය කොට ආශ්වාස ප්‍රාශ්වාස කරන්නට ගියහොත් වේලාවකින් වෙහෙසට පත්වී භාවනාව නොකළ හැකි තැනකට පත්විය හැකිය. එසේ කිරීමෙන් සමහර විට බඩේ හා පපුවේ ආබාධද ඇතිවිය හැකිය. කලක් යනතුරු ආශ්වාස ප්‍රාශ්වාසයන් ගණන් කරමින් භාවනා කරනු. ගණන් කිරීමේදීද දිගටම ගණන් නොකොට 10 දක්වා ගණන් කරනු. 10ට පැමිණි කලෙහි ඉදිරියට ගමන් කිරීම නවත්වා නැවත 1 පටන් ගණන් කරනු. තරමක් සමාධිය දියුණු වූ පසු ගණන් කිරීම නවත්වා මුල මැද අග යන සෑම තැනම පෙනෙන පරිදි වායුවම සිහි කරනු. හරියට හොඳට කළහොත් මේ භාවනාවෙන් ධ්‍යාන 5ම ලැබෙන්නේය. තරමක් දුරට කළත් මේ භාවනාවෙන් සිහිනුවන දියුණු වෙයි. බොහෝ ප්‍රයෝජන ලැබෙයි. 11 වන පාඩම බ්‍රහ්ම විහාර භාවනා. මෛත්‍රී භාවනාවය, මිත්‍ර භාවය, අනුන්ට විරුද්ධ නැති බව, අනුකූල බව, අනුන්ගේ යහපත කැමති බව මෛත්‍රී නමි. මෛත්‍රී සහගත චිත්තය නැවත නැවත පැවැත්වීම මෛත්‍රී භාවනාවයි. ධ්‍යාන ලැබීම සඳහා මෛත්‍රී භාවනාව කිරීමය. භාවනාමය කුසලය ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් මෙත් වැඩීම කියා මෛත්‍රී භාවනාව කිරීමේ ක්‍රම දෙකක් ඇත. කවර ආකාරයකට වුවද මෛත්‍රී භාවනාව කරන්නට යන පින්වතා විසින් පළමු කොට ව්‍යාපාදයේ හෙවත් ද්වේෂයේ ආදීනවයත් ඉවසීමේ ආනිසංසයත් සිහි කළ යුතුය. ද්වේෂයේ ආදීනව බොහෝය. ද්වේෂය හිත තවන්න ධර්මයකි. ප්‍රීතිය නැති කරන්නකි. සෞම්‍ය ගතිය නැතිකොට භයානක මුහුණක් ඇති කරන්නකි. සීලය කිලිටි කරන්නකි. සිත වික්ෂිප්ත කරන්නකි. නුවණ නැති කරන්නකි. ප්‍රතිපත්තියට බාධා කරන්නකි. අපායට මාර්ගයකි. බොහෝ පව් ඇති කරන්නකි. ධර්ම මාර්ගය නසන්නකි. ගුණ නසන්නකි. ස්වර්ග මාර්ගය හා මෝක්ෂ මාර්ගය ආවරණයකි. නොයෙක් ව්‍යසන නොයෙක් උපද්‍රව ඇති කරන්නකි. තමාගේ අභ්‍යන්තරයෙන්ම හටගන්නා නොයෙක් උපද්‍රව ඇති කරන්නකි. අභ්‍යන්තරයෙන්ම හටගන්නා බයකි, නපුරකි, ද්වේෂයේ පැවැත්වීම ගිනි අගුරු ගිලීමක් වැනිය. දැලිපිහියා මුහුණතක් ලෙව කෑම වැනිය. සර්පයෙකු වැළඳ ගැනීමක් වැනිය. ඉවසීම සියලු ගුණයන්ට මූලයකි. ගුණ වැඩෙන සරු බිමකි. ක්‍රෝධගින්න නිවන සිසිල් ජලයකි. උතුම් බෝධි සම්භාරයකි. කුසල ධර්මයන්ට මව් කෙනෙකි. සියලු දුක් දුරු කරන්නකි. සියලු සැප ළඟා කර දෙන්නකි. සිත සංසිඳවන්නකි. ආත්මාර්ථ පරාර්ථ දෙකම සිදු කරන්නකි. මෙසේ ද්වේෂයේ දොස් හා ඉවසීමේ ගුණ සැලකිය යුතුය. ධ්‍යාන ලැබීමට පහසු ක්‍රමය මෛත්‍රී කිරීමට සුදුසු එක් පුද්ගලයෙකු තෝරාගෙන ඒ පුද්ගලයාටම මෛත්‍රිය කිරීමය. පුද්ගලයෙකු තෝරා ගැනීමේදී අප්‍රිය පුද්ගලයෙකු හෝ ඉතා ප්‍රිය පුද්ගලයෙකු හෝ මධ්‍යස්ථයෙකු හෝ සතුරෙකු හෝ ලිංග විෂභාග පුද්ගලයෙකු හෝ මල පුද්ගලයෙකු හෝ නොගත යුතුය. ඉතා ප්‍රිය බැවින් මව් කෙනෙකු, පිය කෙනෙකු, සහෝදරයෙකු නොගත යුතුය. මෙත් වැඩීම සඳහා තමාගේ සිත පහදවා ගත හැකි ගුරුවරයෙකු හෝ ගුරුවරයෙකු වැනියෙකු හෝ අන්‍ය සත්පුරුෂයෙකු හෝ තෝරා ගත යුතුය. මෙත් වැඩීම සඳහා භාවිතයට සුදුසු වචන බොහෝ ඇත්තේය. එහෙත් සමාධිය වැඩීමේදී එකම වගන්තියක් භාවිතා කිරීම වඩා හොඳය. පළමු කොට තමාට මෛත්‍රිය කරගත යුතුය. කොතෙක්කල් තමාට මෛත්‍රිය කළත් එයින් ධානයක් නොලැබිය හැකිය. තමාට මෛත්‍රිය කිරීමේ ප්‍රයෝජනය තමා මෙන්ම අන්‍යනුත් සැපයට කැමති බව සලකාගත හැකි වීමය. තමාට මෛත්‍රිය කරගැනීමෙන් පසු තමා මෙන්ම අන්‍යන් සැපයට කැමති බව සලකා තමාට මෙන්ම අන්‍යන්ටත් සැපය උවමනා බව සලකා මෙත් වැඩීම සඳහා තමා තෝරාගත් පින්වතා තමාගේ ඉදිරියේ ඉන්නා හැටියට සිතින් සලකා ඒ තැනැත්තාගේ දෙබැම අතර නාසයේ මුල තම සිත පිහිටවාගෙන මේ සත්පුරුෂයා සුවපත් වේවා යයි නැවත නැවත මෛත්‍රිය වඩනු. එසේ කිරීමෙන් ඒ පුද්ගලයා අරමුණු කොට මෛත්‍රී ධානය ලැබිය හැකිය. එක් අයෙකුට පමණක් මෙත් වැඩීමෙන් තෘප්තියට නොපැමිණෙන යෝගාවචරයා විසින් තමා කෙරෙහිත්, තමාට අහිතයන් කෙරෙහිත්, තමාගේ හිතවතුන් කෙරෙහිත්, මධ්‍යස්ථයන් කෙරෙහිත් මෙත් වඩා ඒ හතර කොටස කෙරෙහිම තමාගේ සිත සම තත්වයට පමුණුවා ගත යුතුය. ඉන් පසුව බොහෝ සත්වයන් අරමුණු කොට පෘථුල වූ මෛත්‍රී ධානය උපදවා ගත හැකිය. සාමාන්‍යයෙන් මෛත්‍රී භාවනාව කරන්න උන්ට නොයෙක් වචනවලින් නොයෙක් ආකාරයේ මෙත් වැඩීම හොඳය. නොයෙක් වචනවලින් තමා කෙරෙහිත්, තමාට සතුරු මිතුරු මැදහත් අය කෙරෙහිත් මෙත් වැඩීම කළ යුතුය. එසේ කිරීමේදී අනුන් සුවපත් කිරීමේ අදහසින් අවංකවම මෙත් වැඩීම කළ යුතුය. ඇතැම්හු සත්‍ය වචනයෙන් අනුන් සුවපත් කිරීමේ කැමැත්ත නැතුව සුවපත් වෙත්වා යයි සිතති කියති. එය අවංක මෙත් වැඩීමක් නොවෙයි. එබඳු මෙත් වැඩීම්වල බලයක් නැත. මම වෛර නැත්තෙක් වෙම්වා, නපුරු සිත් නැත්තෙක් වෙම්වා, දුක් නැත්තේ වෙම්වා, සුවසේ වෙසෙම්වා, යැයි තමාට මෛත්‍රිය කරගත යුතුය. අන්‍ය සත්වයන්ට මෛත්‍රී කිරීමේදී දිශා වශයෙන්ද, ජාති වශයෙන්ද, භූමි වශයෙන්ද අනේක ආකාරයෙන් සත්වයන් බෙදා මෙත් වැඩීම කළ යුතුය. නැගෙනහිර වෙසෙන සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, නපුරුසිත් නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, සුවසේ වෙසෙත්වා, කෙනෙක් අනිකෙකු පහත්කොට නොසිතත්වා, කෙනෙක් කෙනෙකුට නපුරක් නොකෙරෙත්වා, සියල්ලෝම ඔවුනොවුන්ගේ යහපත කැමැත්තෝ වෙත්වා, ශ්‍රද්ධා සීලාදී ගුණවලින් යුක්ත වෙත්වා, කිසි පාපයක් නොකෙරෙත්වා, දාන සීල ආදී කුසලයන්හි යෙදී නිවන් දකිත්වා. යන මේ වගන්ති සියල්ලෙන්ම හෝ මේවායින් වගන්ති කීපයකින් හෝ මෙත් වැඩිය යුතුය. අන්‍ය දිශාවල සත්වයන්ටද එසේම මෙත් වැඩිය යුතුය. භූමි, ජාති, ප්‍රදේශ වශයෙන්ද කැමති හැටියට යොදාගෙන මෙත් වැඩීම කරත්වා. කරුණා භාවනාව. තමාට දුක් ඇතිවීම නොයවසන්නාක් මෙන් අනුන්ට දුක් ඇතිවීමත් නොයවසන ස්වභාවය, දුක්ඛිතයන් දුකින් මුදවනු කැමති ස්වභාවය, අනුන්ගේ දුක් ගැන කම්පාවන ස්වභාවය කරුණාවය. කරුණා සහගත සිත් නැවත නැවත පැවැත්වීම කරුණා භාවනාවය. එය කරනු කැමති යෝගාවචරයා විසින් පළමුවෙන් අත් පා කැඩීමක් නිසා හෝ සුව නොවන රෝගයක් නිසා හෝ කිසි රැකියාවක් කරගත නොහෙන අනුන්ගෙන් යමක් ඉල්ලා කා ජීවත්වන පරම දුක්ඛිතයෙකු සොයා ඔහුගේ දුක නුවණින් සලකා මහා දුකට පැමිණ සිටින මේ අසරණයා දුකින් මිදෙත්වා යයි ඔහු කෙරෙහි කරුණාව පැවැත්විය යුතුය. ඉක්බිති දුකටපත් තමාගේ ප්‍රියපුද්ගලයන් කෙරෙහිද, මධ්‍යස්ථයන් කෙරෙහිද, සතුරන් කෙරෙහිද කරුණාව පැවැත්විය යුතුය. තමා ගැනත්, තමාගේ හිතවතුන් ගැනත්, මධ්‍යස්ථයන් ගැනත්, සතුරන් ගැනත් සම කරුණාව ඇති කරගෙන භාවනාවෙහි යෙදෙන්න වුන්ට දුක්ඛිත සත්වයන් අරමුණු කොට කරුණා ධානය උපදී. සාමාන්‍යයෙන් කරුණා භාවනාව කරන්නවුන් විසින් ඒ ඒ සත්වයන්ගේ දුක් නුවණින් සලකා මේ සත්වයෝ මේ දුක්වලින් මිදෙත්වා යයි කරුණා භාවනාව කළ යුතුය. කරුණාවට ලක්කරගත නොහෙන සත්වයෙක් නැත. සුඛිතයන් වශයෙන් සලකන සත්වයන්ටද බොහෝ දුක් ඇත්තේය. නොයෙක් පව්කම් කරමින් පස්කම් සැප විඳිමින් ප්‍රීතිවන ජනයා සැප විඳින්නන් සේ පෙනෙතත් මරණින් මතු ඔවුහු මහ දුකකට පත්වන්නාහ. ඒ බව සලකා ඔවුන් කෙරෙහි කරුණාව පැවැත්විය හැකිය. මහත් සම්පත්තියෙන් කල්යවන සිටුවරු රජවරුද කලකදී මැරි ඒ සම්පත්තියෙන් පිරිහෙන්නාහුය. දහස් ගණන් දේවගණන් පිරිවරාගෙන සිත්කලු විමන්වල හා නන්දිනාද නන්දන ආදී උයන්වල කම්සැපයන් ප්‍රීතිවන දේවවරුද මහ ගිනි කඳන්සේ දිලෙන කල්පගරන් ආයු ඇති බ්‍රහ්මරාජයෝද පින් කෙලවර වීමෙන් ඇදවැටෙන්නාහ. මෙසේ නුවණින් සලකා හැමදෙනා කෙරෙහිම මේ සත්වයෝ දුකින් මිදෙත්වා යයි කරුණාව පැවැත්විය යුතුය. මුදිතා භාවනාව. සුඛිත පුද්ගලයන් ගැන සතුටු වන ස්වභාවය මුදිතා භාවනාවය. ධ්‍යාන ලැබීම සඳහා එය කරනු කැමති යෝගාවචරයා විසින් ප්‍රියමනාප දූදරුවන් ඇතිව, යහපත් නෑමිතුරන් ඇතිව, සුන්දර ගෘහ යාන වාහන වස්ත්‍රාභරණ ඇතිව, ආහාර පාන ඇතිව, නිරෝගීව කාය චිත්ත සුඛයෙන් වෙසෙන ප්‍රිය පුද්ගලයෙකු අරමුණුටගෙන මොහු කිසිවකින් අඩුපාඩුවක් නැතිව කිසි කාය චිත්ත පීඩාවක් නැතිව සුවසේ වාසය කරනවා. අනේ හොඳයි, අනේ හොඳයි යැයි මුදිතා භාවනාව කළ යුතුය. මෙසේ එක්කෙනෙකුගෙන් පටන්ගෙන මුදිතා භාවනාව කළ යුතුය. ක්‍රමෙන් මුදිතාව මහත් කළ යුතුය. මොහු නිසා මොහුගේ අඹුදරුවෝ සැපසේ වෙසෙන්නාහයි සලකා ඔවුන් කෙරෙහි මුදිතාව පැවැත්විය යුතුය. මොහු නිසා මොහුගේ නෑමිතුරෝ අසල්වැසියෝ සුවසේ වෙසෙන්නායයි ඔවුන් කෙරෙහි මුදිතාව පැවැත්විය යුතුය. මෙසේ ක්‍රමක්‍රමයෙන් තමාගේ හිතවතුන් කෙරෙහිද, මධ්‍යස්ථයන් කෙරෙහිද, සතුරන් කෙරෙහිද මුදිතාව පැවැත්විය යුතුය. සෑම දෙනා කෙරෙහිම මුදිතාව සමව පැවැත්විය හැකි තත්වයකට පැමිණීමෙන් පසු මුදිතා ධානය ලැබිය හැකිය. සාමාන්‍ය ක්‍රමයට මුදිතාව වඩනු කැමතියන් විසින් සත්වයන්ගේ සුඛිතභාවය කල්පනා කර මේ සත්වයෝ සුවසේ වෙසෙන්නාහ, අනේ හොඳය, අනේ හොඳය කියා මුදිතාව පැවැත්විය යුතුය. සුඛිතයකු වශයෙන් නොසැලකිය හැකි සත්වයෙක්ද නැත. බ්‍රහ්මලෝකයෙහි මහානුභාව සම්පන්න බ්‍රහ්මරාජයෝ ප්‍රීතියම ආහාර කොට ඉතා සුවසේ කල්ප දහස් ගණනක් ජීවත් වන්නාහ. චාතුර්මහරාජික ආදී දිව්‍යලෝකයන්හි බොහෝ දෙවිවරු රත්නයන්ගෙන් බබලන පරම සුන්දර විමානයන්හි අප්සරාවන් පිරිවරා ඉන්ද්‍රියන් පිනවමින් සුවසේ වෙසෙන්නාහ. මිනිස් ලොව රජවරු සිටුවරු හා සාමාන්‍ය ධනවත් වූද හොඳින් කා බී ඇඳ පැළඳ ස්වකීය ඥාති මිත්‍රයන් හා ප්‍රීතියෙන් වෙසෙන්නාහ. දුප්පත් ජනයාද කෙසේ හෝ ඔවුනට ඕමනා ආහාර පාන ආදිය ලබාගෙන ප්‍රීතිවන්නාහ. අපායික සත්වයෝද කවදා හෝ ඒ දුකින් මිදී ප්‍රීතිවන්නාහ. මෙසේ ඒ සත්වයන්ගේ සුඛිත තත්වය නුවණින් සලකා සියල්ලන් ගැනම මුදිතාව වැඩිය හැකිය. උපේක්ෂා භාවනාව. සත්වයන් ගැන පවත්වන මධ්‍යස්ථතාව උපේක්ෂාවයි. උපේක්ෂා භාවනාවෙන් ලැබිය හැක්කේ පංචම ධානය පමණකි. උපේක්ෂාව වඩා පංචම ධානය ලැබිය හැක්කේ ද කලින් අන්භාවනාවකින් ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ධානයන් ලබාගෙන ඇති යෝගාවචරයන්ට පමණකි. උපේක්ෂාව වඩනු කැමතියන් විසින් ලෝක තත්ත්වය නුවණින් සලකා සත්වයන් ගැන මධ්‍යස්ථ විය යුතුය. ලාභ අලාභ ආදී ලෝක ධර්ම අට හැම සත්වයන්ටම පැමිණෙන්නේය. ලෝක ස්වභාවය කෙනෙකුගේ කැමැත්තේ හැටියට වෙනස් නොවන්නේය. සෑම දිනාම ලෝක ධර්මයට යටත් වන්නාහ. ලෝකයා තමාගේ කැමැත්තේ හැටියට පැවැත්වීමට සමතෙක් නැත. මේ සත්වයෝ තම තමන්ගේ කර්මානුරූපව සුවදුක් ලබන්නෝය. නොමග යාමෙන් සත්වයෝ දුකට පත්වන්නාහ. සුමග ගමන් කිරීමෙන් සැපතට පත්වන්නාහ. කෙනෙකු විසින් සුවපත් වෙත්වා යැයි පැතීමෙන් ඔවුහු සුවපත් නොවන්නාහ. දුකින් මිදෙත්වා යැයි පැතීමෙන් දුකින් නොමිදෙන්නාහ. එබැවින් ලෝක විචාරණය පලක් නැති මහන්සි වීමකි. මෙසේ ලෝක තත්ත්වය සලකා මේ සත්වයෝ තම තමන්ගේ කර්මය පරිදි සුවදුක් ලබන්නාහයි උපේක්ෂාව වැඩිය යුතුය. දොළොස්වන පාඩම, විදර්ශනා කර්මස්ථානය. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් යන සතර මාර්ග සතර ඵලයන් ලබා දී සසර දුකින් මුදවා සත්වයා නිවනට පමුණුවන භාවනාව විදර්ශනා භාවනාවයි. විශුද්ධි 7, ලක්ෂණ 3, අනුපස්සනා 3, විදර්ශනා ඥාන 10, විමෝක්ෂ 3, විමෝක්ෂ මුඛ 3 යන මේවා විදර්ශනා භාවනාව සම්බන්ධයෙන් දත යුතු ප්‍රධාන කරුණුය. විශුද්ධි හත. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියා විසුද්ධි හතකි. සීල විසුද්ධිය. පිරිසුදු සීලය සීල විසුද්ධියයි. දුස්සීලව ඉන්නා කෙනෙකු විසින් ධ්‍යාන හෝ ලෝකෝත්තර මාර්ගඵල හෝ නොලැබිය හැකිය. දුස්සීල භාවය ධ්‍යාන ආදියට ආවරණයකි. එබැවින් යම්කිසි උසස් තත්ත්වයකට පැමිණීමේ බලාපොරොත්තුවෙන් භාවනාවට බසින තැනැත්තා විසින් සිල් පිරිසිදු කරගෙන පිරිසිදු ශීලයෙහි පිහිටාම භාවනාව පටන් ගත යුතුය. සීල විසුද්ධිය ගිහි පැවිදි දෙපක්ෂයට වෙන වෙනම කිය ගත යුතුය. ගිහියන්ට අයත් පංචශීලාදී සීලයන් අතුරෙන් යම්කිසි සීලයක පිහිටීම ගිහියාගේ සීල විසුද්ධියයි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය යන චතු පාරිශුද්ධ සීලය පැවිද්දන්ගේ සීල විසුද්ධියයි. බුදුරජාණන් වහන්සේ විසින් පැවිද්දන් සඳහා පනවා ඇති සිකපද සමූහය ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි. එය ලෞකික සීලයන් අතුරෙන් ප්‍රධාන සීලයයි. චක්කුවාදී ద్వාරයන්ට හමුවන රූපාදී ආරම්මණයන්ගේ නිමිති ගන්නා වූ තැනැත්තන්ට ඒවා හොඳය කියාද, ලබා ගන්නට ඕනෑය කියාද, නරකය කියාද, ලෝභ ද්වේෂාදී බොහෝ ක්ලේශයෝ උපදිති. රූප ආදිය නිසා කෙලෙස් ඇති නොවීමට නම් නිතර සිහියෙන් යුක්තව විසිය යුතුය. කෙලෙස් ඇතිවීම වළක්වන ඒ සිහිය ඉන්ද්‍රිය සංවර සීලයයි. දිවි රැකීම සඳහා කරන නොමනා ක්‍රියාවලින් වැළකීම ආජීව පාරිශුද්ධ සීලයයි. එයද ගිහි පැවිදි දෙපක්ෂයේ හැටියට වෙන වෙනම කිය යුතුය. ජීවත්වීම සම්බන්ධයෙන් කරන ප්‍රාණඝාතාදී දුෂ්චර්තයන්ගෙන් හා අධර්ම වෙළඳාම් පහෙන්ද වැළකී දැහැමි විදියට ජීවත්වීම ගිහියාගේ ආජීව පාරිශුද්ධ සීලයයි. ගිහියාගේ ආජීව පාරිශුද්ධිය පංචශීලාදියටම ඇතුළත්ය. කුහක කමින් හා යම් යම් දේ දීම් ආදියෙන් ගිහියන් සතුටුකොට ප්‍රත්‍ය ලබා ගැනීමෙන් වැළකී පිඬු සිඟීම ආදියෙන් දැහැමින් සිව්පසය ලබාගෙන ජීවත්වීම පැවිද්දන්ගේ ආජීව පාරිශුද්ධ සීලයයි. දැහැමින් ලැබෙන ප්‍රත්‍ය වෝද පිළිගන්නා වූද පරිභෝග කරන්නා වූද අවස්ථාවන්හි ඇතිවිය හැකි සම්මෝහයත් තණ්හාවත් මදයත් ඇතිවීම වළක්වන ප්‍රත්‍යවේක්ෂා ඥානය ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලයයි. ඒ සීලය රැකෙනු සඳහා ආහාර පාන ආදියෙන් වන ප්‍රයෝජන හෝ මෙනෙහි කළ යුතුය. ආහාර පාන ආදිය පටික්කුල වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ මෙනෙහි කළ යුතුය. එසේ නොකිරීම ගිහියන්ට මගඵල ලැබීමට බාධාවක් නොවේ. චිත්ත විසුද්ධිය. සිත කිලිටි කරන කාමච්ඡන්දාදී නීවරණයන්ට සිතට ඇතුළුවන්නට නොදී එය භාවනා රම්මණයෙහිම පවත්වන බලවත් සමාධිය චිත්ත විසුද්ධියයි. සමත යානිකයෝය, විදර්ශනා යානිකයෝය කියා යෝගාවචරයෝ දෙකොටසක් වෙති. පළමුවෙන් යම්කිසි සමත භාවනාවක් කොට එයින් ලැබෙන සමාධිය පිහිට කොට විදසුන් වඩා මගඵල ලබන යෝගාවචරයෝ සමත යෝනිකයෝය. සමත භාවනාවෙහි නොයෙදී විදර්ශනාවම වඩන යෝගාවචරයෝ විදර්ශනායනිකයෝය. සමත භාවනාවෙන් ලබන උපචාර සමාධිය හා අර්පණා සමාධිය සමත යානිකයන්ගේ චිත්ත විසුද්ධියය. විදර්ශනාව පමණක් කරන්නවුන්ට එයින්ම එක්තරා සමාධියක් ලැබේ. ඒ සමාධිය නිසා යෝගාවචරයාගේ සිත බැහැර නොගොස් භාවනා රම්මණේහිම මනාකොට පිහිටන්නේය. විදර්ශනාවෙන්ම ලැබෙන ඒ සමාධිය විදර්ශනායානිකයාගේ චිත්ත විසුද්ධියයි. කාමච්ඡන්දාදී නීවරණයෝ සමාධියෙන් තොරව භාවනා කරන තැනැත්තාගේ සිතට වරින් වර ඇතුළු වී එය අපිරිසිදු කරති. බලවත් සමාධියක් ඇති කලෙහි භාවනා කරන යෝගාවචරයාගේ භාවනා චිත්ත පරම්පරාව ඒකාබද්ධව භාවනා රම්මණේහිම නැවත නැවත ඇතිවේ. එයින් සිත පිරිසිදුව පවති. යෝගාවචරයාගේ සිත එසේ පිරිසිදුව තබන බැවින් සමාධිය චිත්ත විසුද්ධි නම් වේ. 13 වන පාඩම දෘෂ්ටි විසුද්ධිය. නාම රූපයන් ඇති සැටියට දක්නා වූ ආත්ම දෘෂ්ටිය දුරු කරනා වූ ඥානය දෘෂ්ටි විසුද්ධියයි. ලක්ෂණය, රසය, ප්‍රත්‍යුපස්ථානය, පදස්ථානය යන මොවුන්ගේ වශයෙන් නාම රූපයන් වෙන්කොට දැන ගැනීම දෘෂ්ටි විසුද්ධියයිද කිය යුතුය. ලක්ෂණය යනු ඒ ඒ පරමාර්ථ ධර්මයාගේ ස්වභාවයය. පරමාර්ථ ධර්මයාගේ ශරීරයත් ඒ ලක්ෂණයමය. එක් එක් පරමාර්ථ ධර්මයකට එයින් සිදු කරන කෘත්‍යයක්ද ඇත්තේය. එසේම ඒ ඒ කෘත්‍ය සිදු කළ හැකි ශක්තියක්ද පරමාර්ථ ධර්මයන්ට ඇත්තේය. ඒ ශක්තියට සම්පත්තිය යයිද කියනු ලැබේ. රසය යයිද කියනුයේ ඒ කෘත්‍ය සම්පත්ති දෙකටය. පරමාර්ථ ධර්මයක් සිදු කරන කෘත්‍ය නිසා ඇතිවන ඵලයක්ද ඇත්තේය. ඒ ඵලයට ප්‍රත්‍යුපස්ථානය යයි කියනු ලැබේ. තවද පරමාර්ථ ධර්ම විමසන යෝගාවචරයාගේ සිතට යම්කිසි ආකාරයකින් ඒ පරමාර්ථ ධර්ම වැටහෙන්නේය. ඒ වැටහෙන ආකාරයේද ප්‍රත්‍යුපස්ථානයයි කියනු ලැබේ. ඒ ඒ පරමාර්ථ ධර්මය ඇතිවීමේ ප්‍රධාන ඌද ප්‍රකට ඌද හේතුවට පදස්ථානයයි කියනු ලැබේ. එයට සමීප හේතුවයයිද කියනු ලැබේ. මේ කරුණු සතරින් ලක්ෂණය ගින්නෙහි උෂ්ණ ස්වභාවයමින් දත යුතුය. රසය ගින්නෙහි දිලිසෙන ස්වභාවයමින් දත යුතුය. ප්‍රත්‍යුපස්ථානය ගින්නෙහි දුම ඇතිකරන ස්වභාවයමින් දත යුතුය. පදස්ථානය ගින්න ඇතිකරන දරමෙන් දත යුතුය. ගින්නේ ලක්ෂණය උෂ්ණ ස්වභාවයේය. රසය දිලිසෙන ස්වභාවය හෝ පැසවෙන ස්වභාවයේය. ගින්නේ ප්‍රත්‍යුපස්ථානය දුම් දැමීමය. පදස්ථානය දරය. ලක්ෂණාදී කරුණු සතරින් ප්‍රධාන කාරණය ලක්ෂණයය. එය දැනගත්තාම ඒ ඒ පරමාර්ථ ධර්මය දැනගත්තා වන්නේය. රසය ප්‍රත්‍යුපස්ථාන පදස්ථානයන්ද දැනගත්තාම ඒ ඒ පරමාර්ථ ධර්මය ඉතා හොඳින් දැනගත්තා වන්නේය. එබැවින් අටුවාවල පරමාර්ථ ධර්ම හැඳින්වීමේදී සෑම සංස්කාරයකම ලක්ෂණාදී කරුණු සතර දක්වා තිබේ. විසුද්ධි සත අතුරින් සීල චිත්ත විසුද්ධි දෙක විදර්ශනාවේ භූමියය. දෘෂ්ටි විසුද්ධාදී විසුද්ධි පස විදර්ශනාවේ ශරීරයය. මූල විසුද්ධි දෙක ඇතිකරගත් යෝගාවචරයා විසින් ඉන්පසු දෘෂ්ටි විසුද්ධිය ඇතිකර ගැනීම සඳහා නාම රූපයන් හැඳින ගැනීමට උත්සාහ කළ යුතුය. එය කළ යුත්තේද භාවනාවෙන්මය. සමතයානිකයන් විසින් තමන් ලබා සිටින ධානය මුල් කරගෙන නාමරූප පිරිසිඳ ගැනීම ආරම්භ කළ යුතුය. විදර්ශනායානිකයා විසින් කේසාදී කොට්ටාසයන් මුල් කරගෙන පළමුවෙන් රූප කොට්ටාශය සොයාගෙන පසුව නාම කොට්ටාශය සොයාගත යුතුය. නාම රූප පිරිසිඳ දැන ගැනීමද ඇතැම් යෝගාවචරයන් සංක්ෂේප ක්‍රමයෙන්ද ඇතැම් යෝගාවචරයන් විස්තර ක්‍රමයෙන්ද කරනු ලැබේ. සංක්ෂේපයෙන් කරන යෝගාවචරයා මමය, සත්වයාය, පුද්ගලයාය කියා සලකන ආධ්‍යාත්මික ධර්ම සමූහය විමසා නැමෙන ලක්ෂණය ඇති ධර්ම සමූහය දැක මේ ධර්ම සමූහය නාමය කියා සිතින් වෙන්කර ගනි. රුප්පණ ලක්ෂණය ඇති ධර්ම සමූහය දැක මේ ධර්ම සමූහය රූපය කියා සිතින් වෙන්කර ගනි. නාමය නාමයම මිස රූපය නොවේ යයිද, රූපයත් රූපය මිස නාමය නොවේ යයිද, නාමය නාමය මිස සත්වයෙක් නොවේය, මම නොවේ යයිද, රූපයත් රූපයම මිස සත්වයෙක් නොවේය, මම නොවේ යයිද, මෙහි සත්ව පුද්ගල නොවන නාම රූප දෙකොට්ටාශය හැර පින් පව් කරන සැපදුක් විඳින මමය කියාද, මනුෂ්‍යයෙක්ය, දෙවියෙක් කියාද, අන් කිසිවෙක් මේ නාම රූප සමූහය අතර නැතය කියාද දැනගනි. මෙසේ නාම රූප දෙක මැනවින් දැන ගැනීම සංක්ෂේපයෙන් නාම රූප පිරිසිඳ ගැනීමය. මමය කියා සලකන ආධ්‍යාත්මික ධර්ම සමූහයෙහි නාමය යැයි කියනුයේ චිත්ත චෛතසික සමූහයටය. ඒවා ඇතිවන්නේ චක්කු, සෝත, ගාන, ජීවහා, කාය, හෘදේ යන වස්තුන්හිය. වස්තුන්හි ඇතිවන ඒ ධර්ම සියල්ලම ඇතිවන්නේ රූප, ශබ්දාදී කිසි අරමුණක් ගනිමින්ය. ඒවා ඇතිවන්නේ අරමුණු දෙසට හැරි අරමුණු දෙස බලාගෙන ඇතිවන්නාක් මෙනි. නැමීමයේ කියනුයේ අරමුණට යොමු වී සිටින ස්වභාවයය. නමන ලක්ෂණයයි කියන්නේ ඒ ස්වභාවයටය. නාම ධර්මයන්ගේ ඇතිවීමට ස්ථානවන රූපයන්හි ඒ අරමුණට ඇදෙන නැමෙන ස්වභාවය නැත. එබැවින් ඒවා නාම නොවේ. ඒවා ශීතෝෂ්ණාදිය කරන කොටගෙන විකාරයට පැමිණෙන්නේය. රුප්පණයයි කියනුයේ ඒ විකාරයට පැමිණීමය. ශීතෝෂ්ණාදියෙන් විකාරයට පැමිණෙන බව රූපයේ ලක්ෂණයය. නුවණ අධික තැනැත්තා සංක්ෂේපයෙන් නාම රූප දෙක පිරිසිඳ ගැනීමෙන්ම සංඥා, චිත්ත, දෘෂ්ටි විපල්ලාසයන් සමග සත්කාය දෘෂ්ටිය දුරුකර ගැනීමට සමත් වේ. ආත්ම නොවන නාම රූප ධර්මයන් ආත්මයයි ගැනීම දෘෂ්ටි විපල්ලාසයයි. බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් හා ධර්මය පිළිගැනීමෙන්ද දෘෂ්ටි විපල්ලාසය යටපත් වේ. සංඥා චිත්ත විපල්ලාස දෙක ප්‍රහාණය නාම රූප පිරිසිඳ දැන ගැනීමෙන්ම මිස අන් ක්‍රමයකින් සිදු නොවේ. නාම රූප දැන ගැනීම පිරිසිදු වනතුරු සංඥා චිත්ත විපල්ලාස ප්‍රහාණය නොවේ. ඒ දෙක පවත්නාතුරු නාම රූප දැනීම පිරිසිදු නොවේ. විස්තර වශයෙන් නාම රූප පිරිසිදෙන තැනැත්තා විසින් ස්කන්ධ, ධාතු, ආයතනාදී ක්‍රමවලින් නාම රූප පිරිසිඳ ගනු ලැබේ. ආත්මයක් ඇතේ යන සංඥා, චිත්ත, දෘෂ්ටි විපල්ලාසයන් දුරවන තෙක්ම නාම රූප ධර්ම දැන ගැනීම දියුණු කළ යුතුය. නාම රූපයන් හොඳින් දැනගත්තා වූ යෝගාවචරයා හට නාම රූපයන් හැර අන් කිසිවක් නැති බව පෙනීමෙන් ශරීරය තුල නාම රූපයන් ඒ ඒ වැඩවල යොදවන ආත්මයක් ඇත. ඒ ආත්මය සියලු ක්‍රියා කරනවාය, සුවදුක් විඳිනවාය, ජාතියෙන් ජාතියට යනවාය යන දෘෂ්ටිය දුරුවේ. නාමයට හෝ රූපයට තනි තනිව කිසි ක්‍රියාවක් නොකළ හැකි බව පෙනීමෙන් නාමයම හෝ රූපය හෝ ඒ දෙකම හෝ ආත්මයයි ගන්නා දෘෂ්ටිය දුරුවේ. කංකා විතරණ විශුද්ධිය. මේ නාම රූප කෙසේ ඇතිවේද? මේවා මෙසේම අතීතයේදී තිබුණාද? අනාගතයේදීත් ඇතිවෙනවාද? යනාදී සැකයන් දුරු කරන නාම රූපයන්ගේ උත්පත්ති හේතුන් දන්නා වූ ඥානය කංකා විතරණ විශුද්ධි නම් වේ. නාම රූපයන්ගේ තතු සොයා ගැනීමෙන් දෘෂ්ටි විශුද්ධිය ඇති කරගත් යෝගාවචරයා හට දැන් කරන්නට ඇත්තේ කංකා විතරණ විශුද්ධිය ඇති කර ගැනීම පිණිස නාම රූපයන්ගේ ප්‍රත්‍යසෙවීමය. එය සංක්ෂේපයෙන්ද කළ හැකිය, විස්තර වශයෙන්ද කළ හැකිය. චක්ෂුරාදී වස්තුන් හා රූපාදී ආරම්මණයන් නිසා චක්ෂු විඤ්ඤාණාදී නාමයෝ ඇතිවන්නාහයයිද, චිත්ත ඍතු ආහාරයන් නිසා රූපයෝ ඇතිවන්නාහයයිද, අවිද්‍යා තෘෂ්ණා උපාදාන කර්ම යන මේවා නිසා නාම රූප දෙකොටසම ඇතිවන්නේ යයිද සලකා ගැනීම කොටින් නාම රූපයන්ගේ ප්‍රත්‍ය සලකා ගැනීමය. මෙහි අටවන පරිච්ඡේදයේහි දැක් වූ පටිච්ච සමුප්පාද ක්‍රමය ප්‍රත්‍ය සලකා ගැනීමේ විස්තර ක්‍රමයයි. ආදි කර්මිකයන් විසින් ප්‍රස්ථාන ක්‍රමයෙන් ප්‍රත්‍ය සොයන්නට නොයා යුතුය. එය ඔවුනට අවිෂේය. නාම රූපයන්ගේ ප්‍රත්‍ය විමසන්නා වූ යෝගාවචරයා හට නාම රූප ධර්ම සමූහය සම්පූර්ණයෙන්ම ප්‍රත්‍යෙන් හට ගන්නා බව පෙනීමෙන් අහේතුක දෘෂ්ටි ප්‍රහීන වේ. ඒ ඒ නාම රූප ධර්මයන් ඇතිවීමට නිසි හේතුවන්ම මිස අන් ආකාරයකින් ඒ නාම රූපයන් ඇති නොවන බව පෙනීමෙන් මේ නාම රූපයන් දෙවියන් විසින් මවනවාය, කාලය විසින් ඇති කරවනවාය යනාදීන් පවත්නා විෂම හේතු දෘෂ්ටියද ප්‍රහාණය වේ. නාම රූපයන්ගෙන් අන්‍ය වූ කර්ම කරන්නෙකු හා විපාක විඳින්නෙකු ඇතේ යන දෘෂ්ටියද ප්‍රහීන වේ. අනවරාග්‍ර සංසාරේහි හේතුඵල පරම්පරා වශයෙන් නාම රූප දෙක ඇතිවීම දැකීමෙන් මම අතීතයේදී උයමිද අනාගතයේදී ඇතිවන්නේද යනාදීන් පවත්නා සැකය දුරුවේ. බුදුරජාණන් වහන්සේගේ දේශනය සත්‍ය බව පෙනීමෙන් බුද්ධාදී අටතැන්හි ඇතිවන සැකය දුරුවේ. 14 වන පාඩම මග්ගා මග්ගඥාන දර්ශන විසුද්ධිය. විදර්ශනා භාවනාව කරගෙන යන්නා වූ යෝගාවචරයා හට ආලෝකාදී උපක්ලේශයන් පහළ වීමෙන් මග වැරදිය හැකි තැන් ඇතිවන්නේය. ඒ අවස්ථාවන්හි නියම මාර්ගය මේය, අමාර්ගය මේය යයි මාර්ග දෙක නොවරදවා දැනගන්නා වූ ඥානය මග්ගා මග්ගඥාන දර්ශන විසුද්ධියය. ප්‍රත්‍ය සහිත නාම රූපයන් පිරිසිඳ දැනගත්තා වූ යෝගාවචරයා විසින් ඉදිරියට කළ යුත්තේ ත්‍රිලක්ෂණ භාවනාවය. ත්‍රිලක්ෂණය අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියා සංස්කාරයන්ගේ ලක්ෂණ තුනක් ඇත්තේය. ඉපදීමෙන් පසු ස්ථිරව නොපවත්නා බව, බිඳී යන බව සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණයය. අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත වන බැවින් සංස්කාරයෝ අනිත්‍යයෝය. ස්ථීර නොවන ඒකාන්තයෙන්ම බිඳෙන සංස්කාර සමූහයක් මමය කියා සලකාගෙන, මාගේ කියා ඒවාට ඇලුම් කරගෙන සිටින්නාහුට ඒ සංස්කාරයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්ද බිඳී යන ඒවා වෙනුවෙන් අලුත් සංස්කාර ඇතිකර ගැනීම සම්බන්ධයෙන්ද බොහෝ වෙහෙසෙන්නට සිදුවේ. සංස්කාරයන් බිඳී යාම ගැන ඔවුන්ට නිතර බියක්ද ඇතිවේ. බියක් වෙහෙසක් ඇතිකර දීම සංස්කාරයන්ගේ ස්වභාවය. එය සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණය. දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත වන බැවින් සංස්කාරයෝ දුක්ඛයෝය. ආත්මයක් කියා සලකනහොත් සැලකිය යුත්තේ ස්ථිරසාර දෙයක්ය. දිරදිරා බිඳි බිඳී යන සංස්කාරයන්හි ඒ ස්ථිරසාර ස්වභාවය නැත. ඒවායේ ඇත්තේ ස්ථිරසාර ස්වභාවයට විරුද්ධ ස්වභාවයකි. ස්ථිරසාර ස්වභාවයක් නැති බව සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණය. අනාත්ම ලක්ෂණයෙන් යුක්ත වන බැවින් සංස්කාරයෝ අනාත්මයෝය. අනුපස්සනා තුන. අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානුපස්සනා යයි අනුපස්සනා තුනකි. අනුපස්සනා යනු භාවනාවය. රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය යනාදීන් නාම රූපයන් හා ඒවායේ අනිත්‍යතාව නැවත නැවත සිත සිතා නුවණින් බැලීම අනිච්චානුපස්සනාවය. තවත් ක්‍රමයකින් කියතහොත් අනිත්‍ය භාවනාවය. රූපය දුකකි, වේදනාව දුකකි යනාදීන් නාම රූපයන් හා ඒවායේ දුක්ඛ ලක්ෂණය නැවත නැවත සිතා බැලීම දුක්ඛානුපස්සනාවයි. රූපය අනාත්මය, වේදනාව අනාත්මයයි නාම රූපයන් හා ඒවායේ අනාත්ම ලක්ෂණය නැවත නැවත සිතා බැලීම අනත්තානුපස්සනාවයි. කංකා විතරණ විසුද්ධිය ඇතිකරගත් යෝගාවචරයා විසින් ඉදිරියට කළ යුත්තේ සංස්කාරයන් අනිත්‍යාදී වශයෙන් නැවත නැවත සිහි කිරීමය. බැලීම් වශයෙන් භාවනාවෙහි යෙදීමය. තවත් ක්‍රමයකින් කියතහොත් ත්‍රිලක්ෂණ භාවනාව කිරීමය. එය කිරීමේදී සංස්කාරයන් එකින් එකගෙන ඒවායේ අනිත්‍යාදී ලක්ෂණ බලන්නට ගියහොත් එය ඉවර කර නොහෙන වැඩක් බැවින් එසේද නොකළ යුතුය. සකල සංස්කාරයන්ම එකවරටම සිතින්ගෙන ඒවායේ අනිත්‍යාදිය සිතුවත් සංස්කාර ඉතා බොහෝ බැවින් පිරිසිදු වැටහීමක් ඇතිකරගත නොහැකිය. එබැවින් සංස්කාර විදර්ශනා කරන යෝගාවචරයා විසින් ස්කන්ධාදී ක්‍රමවලින් ඒ ඒ සංස්කාරයන් කලාප වශයෙන්ගෙන රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය යනාදී නොයෙක් ක්‍රමවලින් විදර්ශනා කළ යුතුය. සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්ෂණ තුන හොඳින් වැටහුණු පසු ඒ නාම රූපයන්ගේ ඉපදීම් බිඳීම් දෙක බැලීමට පටන් ගත යුතුය. එය මේ මේ හේතුන් ඇති කල්හි මේ මේ ධර්ම වෙනවාය, හේතු නැති කල්හි නැති වෙනවාය කියා හේතුන් අනුවද කළ යුතුය. හේතුන් අපේක්ෂා නොකොට නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම බැලීමද කළ යුතුය. සංස්කාරයන්ගේ ඉපදීමට උදේයයිද බිඳීමට වැයයිද කියනු ලැබේ. සංස්කාරයන්ගේ ඉපදීම් බිඳීම් දෙක බලමින් ඉන්නා යෝගාවචරයා හට උද්‍යවැඥානය තියුණු තියුණු වන කල්හි විදර්ශනෝ පක්ලේශයෝ පහළ වෙති. 15 වන පාඩම විදර්ශන උපක්ලේශ 10. අවපාසය, ප්‍රීතිය, පසද්දිය, අදිමෝක්ෂය, ප්‍රග්‍රහය, සුඛය, ඥානය, ස්මෘතිය, උපේක්ෂාව, නිකාන්තිය යන 10 විදර්ශන උපක්ලේශයෝය. විදර්ශන උපක්ලේශයෝ යනු යෝගාවචරයා නොමග යවන විදර්ශනාවට බාධක කරුණු කොටසකි. විදර්ශනාව මැනවින් නොකළ යෝගාවචරයන්ටද ඒවා ඇති නොවේ. ඒවා ඇතිවීම එතෙක් විදර්ශනාව හොඳින් කෙරුණු බවට ලකුණකි. අවබාසය යනු විදර්ශනා බලයෙන්ම ඇතිවන යෝගාවචරයාට පමණක් පෙනෙන සෙස්සන්ට නොපෙනෙන ආලෝක විශේෂයකි. එහෙට ඇතැම් යෝගාවචරයන්ට තමන්ගේ ශරීරයේ පමණක් පෙනෙන සැටියටද ඇතමුන්ට තමන් ඉන්නා කාමරය සෑම තැනම පෙනෙන සැටියටද ඇතමෙකුට ගව් ගණනක් යොදුන් ගණනක් දුර පෙනෙන සැටියටද ඇතිවේ. ප්‍රීතිය යනු විදර්ශනා ඥානය යහපත් වීම නිසා සංස්කාරයන්ගේ උදේවැය දෙක ඉතා හොඳින් පෙනීම නිසා හටගන්නා බලවත් ප්‍රීතියයි. පස්සද්ධිය යනු විදර්ශනාවෙන් ඇතිවන කාය චිත්ත දෙකෙහි සංසිඳීමය. ඒ සංසිඳීම නිසා කිසිදු අපහසුවක් නැතිව යෝගාවචරයාට කැමති තාක්කල් භාවනාවෙහි යෙදිය හැකිවේ. කාලය ගතවන බව පවා නොදෙනේ. අධිමෝක්ෂය යනු බලවත් ශ්‍රද්ධාවය. මේ අවස්ථාවේදී යෝගාවචරයා හට විදර්ශනා චිත්තය සමග අතිශයින් සිත ප්‍රසන්න කරන බලවත් ශ්‍රද්ධාවක් ඇතිවේ. ප්‍රග්‍රහය යනු වීරයයි. මේ අවස්ථාවේදී යෝගාවචරයා හට විදර්ශනා චිත්තය සමග ඉතා ඩිහිල් නොවූද, ඉතා වේගවත් නොවූද යහපත් වීරයක් ඇතිවේ. සුඛය යනු විදර්ශනා චිත්තය හා ඇතිවන සකල ශරීරයේම පැතිර යන සකල ශරීරයේ පිනවන බලවත් සුඛයකි. ඥානය යනු රූප අරූප ධර්මයන් කෙරෙහි විනිවිද යන ඉතා තියුණු විදර්ශනා ඥානයය. ස්මෘතිය යනු විදර්ශනා චිත්ත සම්ප්‍රයුක්ත ස්මෘති චෛතසිකය. මේ අවස්ථාවෙහි යෝගාවචරයා හට තමාගේ සිත පර්වතයක්සේ නොසෙල්වී විදර්ශනා කරන සංස්කාරයන් කෙරෙහි පිහිටන බලවත් සිහියක් ඇතිවේ. උපේක්ෂාව යනු තත්‍ර මධ්‍යස්ථතා උපේක්ෂාවය ආවර්ජනෝපේක්ෂාවයන උපේක්ෂා දෙකකි. නිකාන්ති යනු ආලෝකාදියෙන් ප්‍රතිමණ්ඩිත විදර්ශනයට ඇලුම් කරන සූක්ෂම තෘෂ්ණාවය. එය කෙලෙසයක් බව දැන ගැනීමට අපහසු වන ඉතා සියුම් ලෝභයකි. නියම විදර්ශනා උපක්ලේශය ඒ නිකාන්තියේය. ආලෝකාදිය උපක්ලේශ වන්නේ නිකාන්තියට හේතු වන නිසාය. ආලෝකාදිය පහළ වූ කල්හි අව්‍යක්ත යෝගාවචරයා මට මින් පෙර මෙබඳු ආලෝකයක්, මෙබඳු ප්‍රීතියක්, මෙබඳු නුවණක් කිසි කලක ඇති වූයේ නැත. දැන් මාහට මේ පුදුම දේවල් ඇතිවන්නේ මාර්ගඵලයට පැමිණ ඇති නිසායයි කියා භාවනාව හැරදමන්නේය. සෝවාන් නොවි සෝවාන් ඌයෙමි කියා හෝ රහත් නොවි රහත් ඌයෙමි කියා හෝ හැසිරෙන්නේය. ව්‍යක්ත යෝගාවචරයා වනාහි ආලෝකාදිය ගැන සියුම් තෘෂ්ණාවක් ඇතිවන බව තේරුම්ගෙන එය වැඩුණහොත් තමා නිර්වාණ මාර්ගයෙන් පහවී නැවතත් සංසාර මාර්ගයට වැටෙන බව තේරුම්ගෙන ඒ තෘෂ්ණාව දුරු කරනු පිණිස ඒ ආලෝකයේ අනිත්‍ය ධර්මයේකි බිය ඇති කරන බැවින් දුකකි අසාර බැවින් අනාත්මේකි අනාදීන් විදර්ශනා කොට ආලෝක ආදිය ගැන ඇතිවන තෘෂ්ණාව දුරු කරන්නේය. ආලෝකාදී විදර්ශනාවට බාධක ධර්මයන් එසේ අනිත්‍යාදී වශයෙන් සලකා තෘෂ්ණාව දුරුකරගෙන සිටින්නා වූ යෝගාවචරයාගේ මග්ගා මාර්ග දෙකෙහි ලක්ෂණ තේරුම් ගන්නා වූ ඥානය මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියයි. 16 වන පාඩම ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. සම්වර්ෂණ ඥානය, උදයව්‍ය ඥානය, පංගාණු දර්ශන ඥානය, බයිතුපට්ඨාන ඥානය, ආදීනවානු දර්ශන ඥානය, නිර්විද්‍යානු දර්ශන ඥානය, මුංචිත කම්මිතා ඥානය, පටිසංකානුපස්සනා ඥානය, සංකාරුපේක්ෂා ඥානය, අනුලෝම ඥානය කියා විදර්ශනා ඥාන දසයක් ඇත්තේය. සම්මාර්ෂණ ඥානය නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ තුන දැනගන්නා වූ ඥානය සම්මාර්ෂණ ඥාන නම් වේ. එය මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇති කරගෙන සිටින යෝගාවචරයා විසින් දැනට ලබාගෙන ඇත්තේය. ඔහුට ඉදිරියට ඇත්තේ උදයව්‍ය ඥානයේහිදී ඥාන නවය ඇති කර ගැනීමට භාවනා කිරීමය. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇති කරගත් තැනැත්තාට ඉදිරියට විදර්ශනා කිරීමේදී ඇතිවන උදයව්‍ය ඥානයේ පටන් අනුලෝම ඥානයේ දක්වා ඇති විදර්ශනා ඥාන නවය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියයි. උදයව්‍ය ඥානය කලින් නොතිබී අලුත් අලුත් සංස්කාරයන් උපදින සැටිත් උපනූපන් සංස්කාර සියල්ල බිනිබිනි යන සැටිත් දක්නා විදර්ශනා ඥානය උදයව්‍ය ඥානය නමි. බංගාණු දර්ශන ඥානය තමාගේ සිතට හසුවන සංස්කාරයන්ගේ ඉපදීම් බිඳීම් දෙක බැලීම් වශයෙන් විදර්ශනා කරන යෝගාවචරයාගේ ඥානය දියුණු තියුණු වීමෙන් ඉතා ඉක්මනින් ඔහුගේ සිතට බොහෝ සංස්කාරයන් වැටහෙන්නට ඒ සියල්ලෙහිම ඉපදීම් බිඳීම් දෙක සිහි කරන්නට ඔහුට කාලයක් නැති වන්නේය. ඉන්පසු යෝගාවචරයා වැටහෙන සංස්කාරයන්ගේ ඉපදීම මෙනෙහි කිරීම අතහැර ඒවායේ භංගය පමණක් බලන්නට වන්නේය. ඔහුට වැසි වටිනා අවස්ථාවක ජලාශයක් දෙස බලා සිටින කල්හි දිය බුබුලු බිඳි බිඳී යනවා පෙනෙන්නාක් මෙන් ස්වසන්තානෙහි සංස්කාරයන් බිඳි බිඳී යන සැටි නුවණට පෙනෙන්නට වන්නේය. සංස්කාරයන්ගේ බිඳීමද දක්නා වූ ඒ ඥානය බංගාණු දර්ශන ඥානය නම් වේ. බයතුපට්ඨාන ඥානය කාම රූප අරූප සංඛ්‍යාත බවාත්‍රේහි සෑම තැනම කබලක අබ පුපුරන්නාක් මෙන් සංස්කාරයන් බිඳි බිඳී යනු දක්නා යෝගාවචරයා හට බිඳි බිඳී යන සංස්කාර සමූහයේ බිය විය යුත්තක් හැටියට පෙනෙන්නට වන්නේය. සංස්කාරයන් භයානක සැටියට දක්නා ඒ විදර්ශනා ඥානය බයිතුපට්ඨාන ඥානය නම් වේ. ආදීනවානු දර්ශන ඥානය සංස්කාරයන්ගේ බිඳීම කා හටවත් කවර උපායකින්වත් නොනවැත්විය හැකිය. ඒවාට කිසිම පිහිටක් නැත. අසරණය සංස්කාරයන්ගේ ඒ අසරණ බව දක්නා විදර්ශනා ඥානය ආදීනවානු දර්ශන ඥානයයි. නිර්විද්‍යානු දර්ශන ඥානය අතීතේහි යෝගාවචරයා විසින් මමය මාගේය කියා ඇලුම් කරමින් සිටි සංස්කාර ධර්ම සමූහය අසරණ බව පෙන්වීමෙන් යෝගාවචරයා ඒවා ගැන කලකිරීමක් ඇතිවන්නේය. සංස්කාර රාශිය යෝගාවචරයාට එපා වන්නේය. සංස්කාරයන් කෙරෙහි කලකිරුණු ස්වභාවයෙන් යුක්ත වන විදර්ශනා ඥානය නිර්විද්‍යානු දර්ශන ඥානය නම් වේ. මුංචිත කම්මතා ඥානය කලකිරුණා වූ ඒ සංස්කාරයන් කෙරෙන් මිදීමේ අදහස සහිත වූ විදර්ශනා ඥානය මුංචිත කම්මතා ඥාන නම් වේ. පටිසංකානුපස්සනා ඥානය සංස්කාරයන් කෙරෙන් මිදෙනු කැමති යෝගාවචරයා විසින් ඒවායෙන් මිදීමේ උපායක් වශයෙන් සංස්කාරයන් අනේකාකාරයෙන් විස්තර වශයෙන් විදර්ශනා කරන්නා වූ පුතුල විදර්ශන ඥානය පටිසංකානුපස්සනා ඥානය නම් වේ. සංකාරූපේක්ෂා ඥානය පටිසංකානුපස්සනා ඥානයෙන් සංස්කාරයන්ගේ මහා ආදීනව රාශිය දැක දැන් දුකින් මිදීමේ උපාය ලදෙමී සතුටු වන්නා වූ සංස්කාරයන් විමසීම සඳහා බලවත් උත්සාහය හැර සම වූ ව්‍යායාමයෙන් පවත්නා විදර්ශනා ඥානය සංකාරූපේක්ෂා ඥානයය. සංස්කාර විමසීමේ උත්සාහයෙන් තොර වූද මේ ඥානය පළමු ඥාන සියල්ලටම වඩා බලවත්ය. අහසට ගොස් අත්හල ගල නිරුත්සාහයෙන් ඉතා වේගයෙන් පොළව දෙසට එන්නාක් මෙන් මේ ඥානයද ඉබේම සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්ෂණෙහි ඉතා වේගයෙන් පවතී. අනුලෝම ඥානය සංකාර උපේක්ෂා ඥානය දියුණු වී ලෝකෝත්තර මාර්ගඥානය උපදින්නට ඉතා සමීප වූ කල්ලේදී ඇතිවන උදය වැය ඥානාදී විදර්ශනා ඥාන අටට හා ලෝකෝත්තර මාර්ග ඥානයට අනුකූලව පවත්නා විදර්ශනා ඥානය අනුලෝම ඥාන නම් වේ. ඥාන දර්ශන විසුද්ධිය කියන ලද පරිද්දෙන් භාවනාවෙහි යෙදෙන්නා වූ යෝගාවචරයා හට විදර්ශනා ඥානයේ දියුණු වී අර්පණා නම් වූ ලෝකෝත්තර මාර්ග චිත්තේ උපදින්නට ඊතාම ලං වූ කල්හි භවාංග චිත්ත පරම්පරාව සිඳී උපන්නා වූ මනෝද්වාරා වර්ජන චිත්තේට අනුතුරුව අනිත්‍යාදී ලක්ෂණාත්‍රයෙන් යම් කිසිවක් අරමුණු කරමින් විදර්ශනා සිද්දකක් හෝ තුනක් පරිකර්ම උපචාර අනුලෝම යන නම් වලින් ඉපිද නිරුද්ධ වන්නේය. වුට්ටාන යනුද ලෝකෝත්තර මාර්ග චිත්තයට විවහාර කරන නාමයකි. විදර්ශනාවට අරමුණු වූ සංස්කාර නිමිත්තෙන්ද සංයෝජනයන්ට වස්තුන ස්වභාවයෙන්ද නැගී සිටින බැවින් ලෝකෝත්තර මාර්ග චිත්තය උට්ටාන නම් වේ. එය ඇතිවන පුද්ගලයා පෘථග්ජන භාවයෙන් හා සංසාරයෙන්ද නගා සිටුවන බැවින් මාර්ගචිත්ත උට්ටාන නම් වේ. පරිකර්ම උපචාර අනුලෝම නාමයෙන් ඇතිවන විදර්ශනා චිත්තයන්ට අනුතුරුව ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසලයන් අතුරෙන් යම්කිසි සිතක් නිර්වාණය අරමුණු කරමින් යෝගාවචරයාගේ පෘථග්ජන භාවය නැති කරමින් ඔහු ආර්ය භාවයට පමුණුවමින් ගෝත්‍රභූ යන නාමයෙන් උපදන්නේය. එයට අනතුරුව දුක්ඛ සත්‍ය පිරිසිඳ දනිමින් සමුදය සත්‍ය ප්‍රහාණය කරමින් නිරෝධ සත්‍ය අරමුණු කිරීම වශයෙන් ප්‍රත්‍යක්ෂ කරමින් මාර්ග සත්‍ය සංඛ්‍යාත ලෝකෝත්තර අෂ්ටාංගික මාර්ගය හා සම්ප්‍රයුක්ත වන සෝවාන් මාර්ග චිත්තය ජවන කෘත්‍යයෙන් එක්වරක් උපදින්නේය. එයට අනතුරුව සෝවාන් ඵල චිත්තය දෙවරක් හෝ තුන්වරක් ඉපදීමෙන් පසු භවාංගය පතනය වන්නේය. මෙසේ සිදුවීමෙන් යෝගාවචරයා පෘථග්ජන භාවයේ ඉක්මවා සෝවාන් පුද්ගලයාය කියන ආර්ය පුද්ගලයා වන්නේය. ඉක්බිති ඒ සෝවාන් පුද්ගලයා තමා පැමිණි මාර්ගයත් එයින් ලැබූ ඵලයත් තමාට ප්‍රහීන ක්ලේශයත් ඉතිරි ක්ලේශත් නිර්වාණය ප්‍රතිවේක්ෂා කරන්නේය. සියලුම ආර්යෝ එසේ ප්‍රතිවේක්ෂා කරන්නාහ. අරහත් පුද්ගලයාට ඉතිරි ක්ලේශයක් නැති බැවින් අනෙක් කරුණු සතර පමණක් ප්‍රතිවේක්ෂා කරන්නේය. සෝවාන් පුද්ගලයාද සකෘදාගාමි මාර්ගඵලයට පැමිණෙන කැමැති කල්හි පෙරසේම සංස්කාරයන් විදර්ශනා කරන්නේය. ඉහත කී පරිදි සංකාරෝපේක්ෂා ඥානය තියුණු වී ඇති වූ අවස්ථාවලදී අනුලෝම ගෝත්‍රභූ ඥානයන් ඉපිද සකදාගාමි මාර්ගචිත්තය හා ඵලචිත්තය උපදින්නේය. අනාගාමි අරහත් මාර්ගඵල උපදින්නේද ඒ ක්‍රමයෙන්මය. මෙසේ උපදින්නා වූ ලෝකෝත්තර මාර්ග සතරට ඥාන දර්ශන විසුද්ධියයි කියනු ලැබේ. බොහෝ පොත්වල මෙතැන්හි විමෝක්ෂ භේදය දක්වා ඇතත් සාමාන්‍ය ජනයාට එයින් එතරම් ප්‍රයෝජනයක් නැති බැවින් මෙහි නොදක්වනු ලැබේ. විදර්ශනා භාවනා ක්‍රමය පොතේ 6 පරිච්ඡේදය. දාහත්වන පාඩම ආර්ය පුද්ගලයෝ විදර්ශනා භාවනාව කොට ලෝකෝත්තර මාර්ගඵල උපදවාගත් පුද්ගලයෝ ආර්ය පුද්ගලයෝය. සෙස්සෝ පෘතජ්ජනයෝය. සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා, සෝවාන් පලස්ථ පුද්ගලයා, සකදාගාමි මාර්ගස්ථ පුද්ගලයා, සකදාගාමි පලස්ථ පුද්ගලයා, අනාගාමි මාර්ගස්ථ පුද්ගලයා, අනාගාමි පලස්ථ පුද්ගලයා, අරහත් පලස්ථ අරහත් මාර්ගස්ථ පුද්ගලයා, අරහත් පලස්ථ පුද්ගලයා යකියා ආර්ය පුද්ගලයෝ 8, මාර්ගස්ථ පුද්ගලයෝ 4, පලස්ථ පුද්ගලයෝ 4. එක් පුද්ගලයෙකු මාර්ගස්ථ පුද්ගලයෙකු වශයෙන් ඉන්නේ ඔහුගේ సంతානෙහි ලෝකෝත්තර මාර්ග චිත්තේ පවත්නා අවස්ථාවෙහි පමණකි. එය ඉතා කෙටි කාලයකි. එබැවින් මාර්ගස්ථ පුද්ගලයෙකු නොසෙවිය හැකිය. මාර්ග චිත්තේ නිරුද්ධ වනු සමගම ඵල චිත්තේ ඇතිවීමෙන් මාර්ගස්ථ පුද්ගලයා පලස්ථ පුද්ගලයෙකු වෙයි. මාර්ගස්ථ පුද්ගල අවස්ථාව ෂණික බැවින් සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් ලෙස පුද්ගලයාට නම් බෙහෙවින් විවහාරවයි. නම බෙහෙවින් විවහාර වන්නේ එසේ පලස්ථ පුද්ගලයන් සඳහා වෙයි. ක්ලේශ ප්‍රහාණය. දිට්ඨිය, විචිකිච්ඡාව යන කෙලෙස් දෙක සෝවාන් මාර්ගයෙන් සම්පූර්ණයෙන් ප්‍රහාණය කර හැක. අපාහි උපදවන තර්මට ඕදාරික වූ අන්‍ය ක්ලේශයෝද ප්‍රහාණය කරනු ලැබෙයි. සිත් වශයෙන් කියතහොත් මෙසේය. දිට්ඨි සම්පයුක්ත සිත් 4, විචිකිච්ඡා සහගත සිත යන මේ සිත් 5 සෝවාන් මාර්ගයෙන් නිර්වශේෂයෙන් ප්‍රහාණය කරනු ලැබේ. අපායෙහි ඉපදීමට හේතුවන තරමට ඕදාරිකව ඇතිවන දිට්ඨි විප්‍රයුක්ත සිත් 4, ද්වේෂමූල සිත් 2 යන මේවාද ප්‍රහාණය කරනු ලැබේ. අපාය උප්පත්තියට හේතුවන තරමට ඕදාරික නොවූ දිට්ඨි විප්‍රයුක්ත සිත් 4, ද්වේෂමූල සිත් 2, උද්දච්ච සහගත සිත යන මේවා සෝවාන් පුද්ගලයාට ඉතිරිව ඇත. සකදාගාමි මාර්ගයෙන් ඕදාරික ලෝභ, ද්වේෂ, මෝහයෝ ප්‍රහාණය කරනු ලැබෙත්. සකදාගාමි පුද්ගලයාට ඒ කෙලෙස් ඇතිවන්නේද කලාතුරකිනි. කලාතුරකින් ඇතිවන කල්හිද ඕදාරික වශයෙන් ඇති නොවේයි. සිත් වශයෙන් කියතහොත් මෙසේය. ඕදාරික වූ දිට්ඨි විප්‍රයුක්ත සිත් 4, ද්වේෂමූල සිත් 2 යන මේවා සකදාගාමි මාර්ගයෙන් ප්‍රහාණය කරනු ලැබේ. සූක්ෂම වූ දිට්ඨි විප්‍රයුක්ත හිත් 4, ද්වේෂමූල සිත් 2, උද්දච්ච සහගත සිත යන මේවා සකදාගාමී පුද්ගලයාට ඉතිරිව ඇත. අනාගාමී මාර්ගයෙන් කාමරාගය හා ව්‍යාපාදය සම්පූර්ණයෙන් ප්‍රහාණය කරනු ලැබේ. සිත් වශයෙන් කියතහොත් මෙසේය. කාමරාග සහිත වූ දිට්ටි විප්‍රයුක්ත සිත් හතරය, වේශමූල සිත් දෙක යන මේවා අනාගාමී මාර්ගයෙන් නිර්වශේෂයෙන් ප්‍රහාණය කරනු ලැබේ. රූපරාග අරූපරාග සහිත දිට්ටි විප්‍රයුක්ත සිත් හතර හා උද්දච්ච සහගත සිත අනාගාමී පුද්ගලයාට ඉතිරිව ඇත. රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා යන මේවා අරහත් මාර්ගයෙන් නිර්වශේෂයෙන් ප්‍රහාණය කරනු ලැබේ. සිත් වශයෙන් මෙසේය. රූපරාග අරූපරාග මාන සහිත වූ සූක්ෂම දිට්ටි විප්‍රයුක්ත සිත හතර හා උද්දච්ච සහගත සිතද අරහත් මාර්ගයෙන් ප්‍රහාණය කෙරෙයි. අරහත් පුද්ගලයාට ඉතිරි කෙලෙස් නැත. සමාපත්ති. ධ්‍යාන සමාපත්තිය, ඵල සමාපත්තිය, නිරෝධ සමාපත්තිය කියා සමාපත්ති තුන් වර්ගයක් ඇත. යම්කිසි රූපාවචර අරූපාවචර ධ්‍යාන චිත්තයකින් යුක්තව වාසය කිරීමට ධ්‍යාන සමාපත්තිය යැයි කියනු ලැබේ. පළමුවෙන් ධ්‍යාන ලබන අවස්ථාවෙහි ඒ සඳහා භාවනා කරන්නා වූ තැනැත්තාට පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍රභූ යන නම් වලින් කාමාවචර ජවන චිත්තයන් තුන්වරක් හෝ හතරවරක් ඉපිද නිරුද්ධ වීමෙන් පසු එක්වරක් ධ්‍යාන චිත්තය ඇති වී භවාංගය වෙයි. පළමුවෙන් ධ්‍යාන උපදවන තැනැත්තාට ආදි කර්මිකයායයි කියනු ලැබේ. මෙසේ වරක් ධ්‍යාන ලැබූ තැනැත්තා නැවත ඒ ධ්‍යාන චිත්තය උපදවා ගැනීම සඳහා භාවනා කළහොත් පෙරසේම තුන්වරක් හෝ හතරවරක් හෝ කාමාවචර ජවනයක් ඉපිද නිරුද්ධ වූ පසු ධ්‍යාන චිත්තය වාර බොහෝ ගණනක් ඇතිවෙයි. යෝගාවචරයාගේ සමාධි දියුණුවේ හැටියට භවාංග නොවී දිගටම වාර දහස් ගණන්, ලක්ෂ ගණන් ධ්‍යාන සිතම ඇතිවෙයි. ඔහුට පැය ගණනක් වුවද එසේ වාසය කළ හැක. එය ධ්‍යාන සමාපත්තියයි. ලෝකෝත්තර ඵලචිත්තයෙන් යුක්තව වාසය කිරීම ඵල සමාපත්තියයි. වරක් ලෝකෝත්තර ඵලයක් ලබාගත් තැනැත්තා එය උපදවා ගැනීමට නැවතත් භාවනා කළහොත් ඔහුටද ධ්‍යාන සිත් සේම භවාංග නොවීම දහස් ගණන්, ලක්ෂ ගණන් ඵල සිත් දිගටම ඇතිවෙයි. සිත් ඉපදීම සම්පූර්ණයෙන්ම නවත්වාගෙන විසීම නිරෝධ සමාපත්තියයි. නිරෝධ සමාපත්තියට සමවැදී හැකේ අෂ්ට සමාපත්තලාභී අනාගාමීන්ට හා රහතුන්ට පමණකි. ඔවුහු වර්තමාන භවයේදීම නිවන් සෝය ලබනු කැමැත්තෙන් නිරෝධ සමාපත්තියට සමවදිති. අරූප භවයේ අනාගාමීන්ට හා රහතුන්ටත් එය නොකළ හැකිය. අෂ්ට සමාපත්ති අනාගාමී හෝ අරහත් පුද්ගලයා නිරෝධ සමාපත්තියට සමවදිනු කැමැති කල්හි විවේක ස්ථානයක හිඳ පළමුවෙන් ප්‍රථම ධානයට සමවැදී එයින් නැගිට ඒ ප්‍රථම ධානයට අයත් සංස්කාරයන් අනිත්‍ය වශයෙන්ද, දුක්ඛ වශයෙන්ද, අනාත්ම වශයෙන්ද විදර්ශනා කරන්නේය. ඉක්බිති ද්විතීය ධානයට සමවැදී එයින් නැගිට එයට අයත් සංස්කාර අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනා කරයි. ඉක්බිති තෘතීය ධානයට සමවැදී එයින් නැගිට එයට අයත් සංස්කාර අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනා කරයි. මෙසේ ආකින්චඤ්ඤායතන ධානය දක්වා කොට විඥානංචායතන ධානයට සමවැදී එයින් නැගිට නානා බද්ධ අවිකෝපණය, සංඝ පතිමානනය, සත්තු පක්කෝසනය, අද්දාන පරිච්ඡේදය යන පූර්ව කෘත්‍ය හතර කොට නේවසඤ්ඤා නාසඤ්ඤායතන ධානයට සමවදී. නේවසඤ්ඤා නාසඤ්ඤායතන චිත්තය වරක් දෙකක් ඇතිවීමෙන් පසු ඒ පුද්ගලයා කෙරෙහි සිත් ඉපදවීම නවතී. එය නිරෝධ සමාපත්තියයි. නිරෝධයෙන් විසීමට ඉටාගත් කාලය ඉක්මුණු පසු එයට සමවැදුණු තැනැත්තා අනාගාමී පුද්ගලයෙක් නම් අනාගාමී ඵලසිතද, අරහත් පුද්ගලයෙක් නම් අරහත් ඵලසිතද එක්වරක් ඇතිවීමෙන් පසු භවාංග පතනය වෙයි. ඉන් පසු සිරිත් පරිදි සිත් උපදින්නට වෙයි. පූර්ව කෘත්‍ය හතරෙන් නානාබද්ධ අවිකෝපණය යනු තමාගේ ශරීරයට සම්බන්ධ වී නැති යම් පරිෂ්කාරයක් වේ නම් ඒවා නිරෝධ සමාපත්තියෙන් ඉන්නා කාලය තුළදී විනාශ නොවේවා යැයි කියා අදිෂ්ඨාන කිරීමය. නිරෝධ සමාපත්තියට සමවන් පුද්ගලයාගේ ශරීරයට හෝ ශරීරය හා බැඳී පවත්නා වස්තුවකට හෝ නිරෝධ සමාපත්ති කාලය තුළදී ගිනි, දිය ආදිය කිසිවකින් අනතුරක් නොවෙයි. ඒ සමාපත්තියේම ආනුභාවයයි. ශරීරය හා නොබැදුණු පරිෂ්කාරයන් එසේ නොරැකෙන බැවින් ඒවා ගැන අදිෂ්ඨාන කළ යුතුය. සංඝ ප්‍රතිමානනය යනු සංඝයා හට විනය කර්මයක් සඳහා තමා වුවමනා වුවහොත් එකෙනෙහි සමාපත්තියෙන් නැගිටීම වේවා කියා ඉටා ගැනීමය. සත්තු පක්කෝසන යනු බුදුන් වහන්සේට තමා හමුවන්නට වුවමනා වී නම් එකෙනෙහිම සමාපත්තියෙන් නැගිටීම සිදු වේවා යයි ඉටා ගැනීමය. අද්දාන පරිච්ඡේදය යනු තමාගේ ආයුෂය ගැන සලකා බැලීමය. නිරෝධ සමාපatti කාලය තුල මරණය වන්නට ඇතහොත් සමාපත්තියෙන් නැගිටින්නට සිදුවේ. එබැවින් ජීවිතය පවත්නා කාලය ගැන බැලිය යුතුය. 18 වන පාඩම අර්පණා වීති. මහත්ගත ලෝකෝත්තර ජවනයන් වන්නා වූ වීතිහු අර්පණා වීති නම් වේ. ධාන වීතිය, මාර්ග වීතිය, ඵල සමාපatti වීතිය, අභිඤ්ඤා වීතිය, නිරෝධ සමාපatti වීතිය කියා අර්පණා වීති පස් කොටසකි. ධාන පහේ වීති ආකාසඤ්ඤාංචායතන වීතිය, විඤ්ඤාණංචායතන වීතිය, ආකින්චඤ්ඤායතන වීතිය, නේවසඤ්ඤා නාසඤ්ඤායතන වීතිය කියා ධාන වීති නවයක් වෙයි. එයින් එක් එක් වීතියක් ආදි කාර්මික වීති, සමාපජ්ජන වීති වශයෙන් දෙක බැගින් වීමෙන් වීති 18ක් වෙයි. ධ්‍යාන මාර්ගඵල ලැබිය හැක්කේ ඥාන සම්ප්‍රයුක්ත ප්‍රතිසන්දියක් ලැබීමෙන් උප්පත්තියෙන්ම නුවණ ලැබූ පුද්ගලයන්ටය. නුවණ මද පුද්ගලයන් විසින් ධ්‍යාන ආදිය නොලැබිය හැකිය. නුවණැති පුද්ගලයෝද තියුණු නුවණ ඇතියෝය, නොතියුණු නුවණ ඇතියෝයයි දෙකොටසක් වෙති. මේ ධර්මයේහි තියුණු නුවණ ඇතියනට කිප්පාබිඤ්ඤ නමද, නොතියුණු නුවණ ඇතියන්ට දන්දාබිඤ්ඤ යන නමද විවහාර කෙරෙයි. ඉහත කී ධ්‍යාන වීති 18කින් එක් වීතියක් දන්දා අභිඤ්ඤ කිප්පාබිඤ්ඤ පුද්ගලයන්ගේ වශයෙන් දෙක බැගින් වීමෙන් ධ්‍යාන වීති 30ක් ඇත. එයින්ද එක් එක් වීතියක් කුසල ධ්‍යාන ක්‍රියා ධ්‍යානයන්ගේ වශයෙන් දෙක බැගින් වන බැවින් ධ්‍යාන වීති 270ක් වෙයි. ප්‍රථම ධ්‍යාන ආදි කාර්මික වීති දෙක. ප්‍රථම ධ්‍යාන ලැබීමට නිසි භාවනාවක යෙදෙන්නා වූ යෝගාවචරයා හට ධ්‍යානය ලැබීමට ලං වූ කලෙහි භවාංග චලන භවාංග උපච්ඡේදයන්ගෙන් පසු භාවනා ආරම්මණය අරමුණු කොට මනෝද්වාරා වජ්ජන චිත්තය ඉපිද නිරුද්ධ වෙයි. ඉක්බිති ඒ ආරම්මණයම ගනිමින් ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර ජවනයන් අතුරින් යම්කිසි එක් ජවනයක් පරිකර්මය, උපචාරය, අනුලෝමය, ගෝත්‍ර භූය යන නම් වලින් හතරවරක් ඉපිද නිරුද්ධ වීමෙන් පසු ප්‍රථම ධ්‍යාන චිත්තය එක්වරක් ඉපිද නිරුද්ධ වෙයි. අනතුරුව භවාංගය වෙයි. මේ දන්දා විඤ්ඤා පුද්ගලයාගේ ප්‍රථම ධ්‍යාන ආදි කර්මික වීතියයි. කිප්පා විඤ්ඤා පුද්ගලයාට වනාහි භවාංග චලන භවාංග උපච්ඡේදයන්ගේ පසු භාවනා ආරම්මණය අරමුණු කොට මනෝද්වාරා වජ්ජනය හා උපචාර අනුලෝම ගෝත්‍ර වූ කියා කාමාවචර ජවනයක් තුන්වරක් ඇතිවීමෙන් පසු ප්‍රථම ධ්‍යාන චිත්තය එක්වරක් ඇති වී භවාංගය වන්නේය. මේ කිපාභිඤ්ඤා පුද්ගලයාගේ ප්‍රථම ධ්‍යාන ආදි කර්මික වීතියයි. ප්‍රථම ධ්‍යාන සමාපජ්ජන වීති. මෙසේ ප්‍රථම ධ්‍යානය ලැබූ යෝගාවචරයා ධ්‍යානයට සමවැදුණු කැමති විටක නැවතත් ඒ භාවනාවෙහි යෙදුන කල්හි භවාංග චලන භවාංග උපච්ඡේද මනෝද්වාරා වජ්ජන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ යන සිත් පිළිවෙලින් ඉපිද නිරුද්ධ වූ පසු ප්‍රථම ධ්‍යාන ජවන චිත්තය වාර බොහෝ ගණනක් ඇතිවීමෙන් පසු භවාංග වෙයි. මේ දන්දාභිඤ්ඤ පුද්ගලයාගේ ප්‍රථම ධ්‍යාන සමාපජ්ජන වීතියයි. මේ වීතිය කිපාභිඤ්ඤා පුද්ගලයාට ඇතිවන කල්හි පරිකර්ම චිත්තය ඇති නොවේයි. උපචාර අනුලෝම ගෝත්‍රභූ කියා කාමාවචර ජවනය තුන්වරක් පමණක් ඇතිවෙයි. වෙනස එපමණකි. දන්දාභිඤ්ඤාගේ ප්‍රථම ධ්‍යාන ආධිකාර්මික වීතිය. භවාංග චලන භවාංග උපච්ඡේද මනෝද්වාර වජ්ජන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ ප්‍රථම ධ්‍යාන භවාංග කිපාභිඤ්ඤාගේ ආධිකාර්මික වීතිය. භවාංග චලන භවාංග උපච්ඡේද මනෝද්වාරා වජ්ජන උපචාර අනුලෝම ගෝත්‍රභූ ප්‍රථම ධ්‍යාන භවාංග. සමාපජ්ජන වීති දෙකේ වෙනස ධ්‍යාන චිත්තය වාර බොහෝ ගණනක් ඇතිවීම පමණකි. ද්විතීය ධ්‍යාන වීති ආදීයේ සිත් පිළිවෙල මෙසේමය. වෙනස ඒ ඒ වීතියේ ඒ ඒ ධ්‍යාන චිත්තේ ඇතිවීම පමණකි. මේ වීතිවල ඇතිවන කාමාවචර ජවනයන්ගෙන් පළමුවන සිතට පරිකර්ම යන නාමය දී තිබෙන්නේ ඉන්ද්‍රිය සමතා ආදී කරුණුවලින් ඒ සිත ආර්පණා චිත්තේ ඇතිවීමට විශේෂයේ උපකාර වීම වශයෙන් ආර්පණාව ඇති කරන්නාක් මෙන් පවතිනා බැවිනි. දෙවන සිතට උපචාරයන නම දී ඇත්තේය. සමීප කාලයේදී ආර්පණා චිත්තය ඇතිවීමට උපකාර වීම වශයෙන් ආර්පණාවට ලංව සිටින බැවින් එසේ දී ඇත. උපචාරයන වචනයේ තේරුම සමීපයේ හැසිරෙන සිතිය යුතුය. තුන්වන සිතට අනුලෝම යන නම දී ඇත්තේ ආර්පණා චිත්‍රය ඇතිවීමට බාධක කාමච්ඡන්ද ආදීන් දුරු කිරීම වශයෙන් ආර්පණාවට අනුකූලව පවත්නා බැවිනි. හතරවන හිතට ගෝත්‍රභූ යන නම දී ඇත්තේ කාමාවචර භාවය ඉක්මවන බැවින් ඒ සිත ළඟට ආර්පණා චිත්තයක් මිස කාමාවචර චිත්තයක් ඇති නොවන හේිනි. ප්‍රත්‍යවේක්ෂා වීති. ධ්‍යාන ලැබීමෙන් පසුත් ධ්‍යාන සමාපත්තියෙන් නැගිටීමෙන් පසුත් ධ්‍යානලාභීහු තමන් ලැබූ සමවැදුණු ධ්‍යානයන්හි ඇති ධ්‍යානාංගයන් ප්‍රත්‍යවේක්ෂා කරයි. එය කරන්නේ ආවාජන වශීභාවය හා ප්‍රත්‍යවේක්ෂා වශීභාවය ඇති කරගනු පිණිසය. ඒ ඒ ධ්‍යානයන්හි ඇති ධ්‍යානාංග ගණනට ප්‍රත්‍යවේක්ෂා වීති ඇති වෙයි. ප්‍රථම ධ්‍යානයේහි ධ්‍යානාංග පහක් ඇති බැවින් විතර්කය ප්‍රත්‍යවේක්ෂා කරන වීතියය, විචාරය ප්‍රත්‍යවේක්ෂා කරන වීතියය, ප්‍රීතිය ප්‍රත්‍යවේක්ෂා කරන වීතියය, සුඛය ප්‍රත්‍යවේක්ෂා කරන වීතියය, ඒකාග්‍රතාව ප්‍රත්‍යවේක්ෂා කරන වීතියයයි වීති පහක් ඇත. ප්‍රත්‍යවේක්ෂා වීතිවල ඇත්තේ කාමාවචර ජවනයන් පමණකි. ප්‍රත්‍යවේක්ෂා වීතිය භවාංග චලන භවාංග උපච්ඡේදයන්ට අනතුරුව ධානාංගය අරමුණු කරන මනෝද්වාර වජ්ජන චිත්තේද යම්කිසි කාමාවචර ජවනයක් හත්වරක්ද ඇතිවීමෙන් පසු භවාංගය වෙයි. වශීභාවයේ ඇතියවුන්ට ප්‍රාතිහාරය කිරීම ආදිය සඳහා ඉක්මනින් ධානාංග මෙනෙහි කරන අවස්ථාවන්හි කාමාවචර ජවන පහකින් හෝ හතරකින්ද වීතිය කෙලවර වෙයි. 19 වන පාඩම මාර්ග වීති හා ඵල සමාපatti වීති. සෝවාන් මාර්ග වීතිය, සකදාගාමි මාර්ග වීතිය, අනාගාමි මාර්ග වීතිය, අරහත් මාර්ග වීතිය කියා මාර්ග වීති හතරකි. ප්‍රථම ධාන සෝතාපට්ටි මාර්ගය යනාදීන් ධාන ක්‍රමෙන් සෝතාපට්ටි මාර්ග සිත් පහක් වන බැවින් සෝතාපට්ටි මාර්ග වීති පහකි. ඉතිරි මාර්ග වීතිද එසේම පහ බැගින් වන හේයින් මාර්ග වීති 20කි. ඒ එක් එක් වීතියක් මන්දපාඤ්ඤ ප්‍රාඤ්ඤ තීක්ෂණ ප්‍රාඤ්ඤන්ගේ වශයෙන් දෙවදෑරුම් වීමෙන් මාර්ග වීති 40කි. ප්‍රථම ධාන සෝතාපට්ටි මාර්ග වීතිය මෙසේය. සංස්කාර අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනා කරන්නා වූ යෝගාවචරයා හට ලෝකෝත්තර මාර්ගයේ ඇතිවීමට ලං වූ කලෙහි බවාංග චලන බවාංග උපච්ඡේද යන්ට අනුතුරුව යම්කිසි සංස්කාරයක් අරමුණු කොට මනෝ ద్వාරා වජ්ජන චිත්තය ඉපිද නිරුද්ධ වෙයි. ඒට අනුතුරුව ඒ සංස්කාරයම අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ විදර්ශනා කිරීම වශයෙන් ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල චිත්තයක් පරිකර්මයේ උපචාරය අනුලෝමී යන නම් වලින් ඉපිද නිරුද්ධ වෙයි. අනතුරුව ඒ කාමාවචර කුසල ජවණයම නිර්වාණය අරමුණු කරමින් ගෝත්‍ර වූ යන නාමයෙන් ඉපිද නිරුද්ධ වෙයි. එයට අනතුරුව නිවන ප්‍රත්‍යක්ෂ කරමින් සෝවාන් මාර්ග චිත්තයේ එක්වරක්ද සෝවාන් ඵල චිත්තයේ දෙවරක්ද ඉපදීමෙන් පසු භවාංග වෙයි. මේ මන්ද ප්‍රඥාගේ සෝවාන් මාර්ග වීතියයි. තික්ක ප්‍රඥා හට පරිකර්ම චිත්තය ඇති නොවේ. ඔහුට උපචාර අනුලෝම ගෝත්‍රභූ නාමයෙන් උකාමාවචර ජවනය තුන්වරක් ඇතිවීමෙන් පසු මාර්ග චිත්තේ එක්වරක්ද ඵලචිත්තේ තුන්වරක්ද ඇතිවී භවාංග වෙයි. මන්ද ප්‍රඥාගේ සෝවාන් මාර්ග වීති, තීක්ෂණ ප්‍රඥාගේ සෝවාන් මාර්ග වීති සටහන 329 පිටුවෙන් බලන්න. සකදාගාමි අනාගාමි අරහත් මාර්ග වීතිද මෙසේමය. වෙනස ඒවායේ ගෝත්‍රභූ චිත්තයක් නැති බව පමණි. ඒ වීතිවල ගෝත්‍රභූ චිත්තයේ තැනට ඇතිවන සිතට වෝදාන යන නම කියනු ලැබේ. එහි තේරුම මාර්ග චිත්තය ඇතිවීමට බාධක ක්ලේශයන් දුරුකොට පිරිසිදු කරන සිත යනුයි. මන්ද ප්‍රඥාගේ සකදාගාමි මාර්ග වීතිය හා තික්ක ප්‍රඥාගේ වීතිය 329 පිටුවෙන් බලන්න. ඉතිරි වීතිද මේ ක්‍රමයෙන් දත යුතුයි. ප්‍රතිවේක්ෂා වීති. මාර්ග වීතිවලින් පසු මාර්ගය ප්‍රතිවේක්ෂා කරන්නා වූද, ඵලය ප්‍රතිවේක්ෂා කරන්නා වූද, නිර්වාණය ප්‍රතිවේක්ෂා කරන්නා වූද, ප්‍රහීන ක්ලේශ ප්‍රතිවේක්ෂා කරන්නා වූද, අප්‍රහීන ක්ලේශ ප්‍රතිවේක්ෂා කරන්නා වූද වීතිහු ඇතිවෙයි. රහතුන්ට අප්‍රහීන ක්ලේශයන් ප්‍රතිවේක්ෂා කරන වීතියක් නොලැබෙයි. භවාංග චලනය භවාංග උපච්ඡේදය මනෝද්වාරා වජ්ජනය ප්‍රතිවේක්ෂා ජවන හතේ යන මේ සිත් පරම්පරාව ප්‍රතිවේක්ෂා වීතියයි. මාර්ගාදී එක් එක් දෙයක් ප්‍රතිවේක්ෂා කිරීම වශයෙන් එක් එක් ප්‍රතිවේක්ෂා වීතියක් ඇතිවෙයි. ඵල සමාපatti වීති. ඵල සමාපatti වීතිද මාර්ග වීති මෙන්ම 40ක් වෙයි. තමාලත් ඵලයට සමවැදුණු කැමති සෝවාන් පුද්ගලයා ඵලයට සමවැදීමේ බලාපොරොත්තුෙන් සංස්කාරයන් විදර්ශනා කරන කලෙහි භවාංග චලන භවාංග උපච්ඡේදයන්ගෙන් පසු සංස්කාරය නරමුණු කොට මනෝ ద్వාරා වජ්ජන චිත්තය ඉපිද නිරුද්ධ වෙයි. අනතුරුව ඒ සංස්කාරයන්ම අරමුණු කොට ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල චිත්තයක් අනුලෝම ජවන භාවයෙන් යෝගාවචරයා මන්ද ප්‍රඥයකු නම් හත්වරක්ද තික්ක ප්‍රඥයකු නම් තුන්වරක්ද ඉපදීමෙන් පසු සෝතාපත්ති ඵල ජවන වාර බොහෝ ගණනක් ඉපදීමෙන් පසු භවාංගය වෙයි. මේ සෝතාපත්ති ඵල සමාපත්ති වීතියයි. ඵල සමාපත්ති වීතිවල උපදිනා ඵලසිත්වල සංඛ්‍යා නියමයක් නැත. එක් වීතියක උපදිනා ඵලසිත් සිය ගණනක්ද විය හැක, දහස් ගණනක්, ලක්ෂ ගණනක්, කෝටි ගණනක්ද විය හැක. ඵලසිත් කොතෙක් උපන්නත් වීතිය එකමය. ඉතිරි ඵල සමාපත්ති වීතිද මේ සමාපත්ති ඵල සමාපත්ති වීතිය අනුව තේරුම් ගත යුතුය. විසිවන පාඩම අභිඤ්ඤා වීති. දිබ්බචක්කු දිබ්බසෝත ඉදිවිද පරිචිත්ත විජානන පුබ්බේ නිවාසානුස්සති යථා කම්මෝ පග අනාගතංස කියා අභිඤ්ඤා හතක් ඇත. අභිඤ්ඤා පහක් කියලාද කියන තැන්වල එසේ කියා ඇත. යථා කම්මෝ පග අනාගතංස අභිඤ්ඤා දෙක දිබ්බචක්කු අභිඤ්ඤාවටම ඇතුළත් කිරීමෙනි. අභිඤ්ඤා වීතියක පූර්වයේහි පාදක පංචම ධ්‍යාන සමාපatti වීතියක්ද අදිෂ්ඨාන වීතියක්ද නැවත පාදක ධ්‍යාන සමාපatti වීතියක්ද ඇත. අභිඤ්ඤා බලය ඇතිකර ගැනීම සඳහා පළමුවෙන් ධ්‍යානය සමවැදිය යුතුය. අභිඤ්ඤාවට අතිවාරම වන බැවින් එයට පාදක ධ්‍යානයයි කියනු ලැබේ. දිබ්බචක්කු අභිඤ්ඤාවේ යම්කිසි දුර ඇති දෙයක් දකිනු කැමති අෂ්ඨ සමාපatti ලාභියා තේජෝ කසින, ඕදාත කසින, ආලෝක කසිනයන් අතුරෙන් යම්කිසි කසිනයක් හි පංචම ධ්‍යානයට සමවැදේ. ඉන්පසු එයින් නැගිට අසවල් දේ පෙනේවායයි ඉටාගනි. ඉටීම වශයෙන් ඇතිවන්නේ කාමජවන වීතියකි. ඉටා නැවතත් පාදක පංචම ධ්‍යානයට සමවැදී එයින් නැගිටීමෙන් පසු ඉටු රූපය දක්නා අභිඤ්ඤා වීතිය ඇතිවේ. ඒ මෙසේය. පාදක ධ්‍යානයන්ගෙන් නැගී සිටියා වූ යෝගාවචරයා හට භවාංග චලන භවාංග උපච්ඡේදයන්ට අනතුරුව ඉටු රූපය අරමුණු කොට මනෝද්වාරා වචන වීතිය හා පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ නාමයෙන් කාමාවචර ජවනයක් හතරවරක්ද ඇතිවීමෙන් පසු දුර ඇති රූපය ඇසින් දක්නාක් මෙන් හොඳින් අභිඤ්ඤා චිත්තය එක්වරක් ඉපිද නිරුද්ධ වෙයි. ඉන් පසු භවාංගය වෙයි. මේ දිව්‍ය චක්කු අභිඤ්ඤා වීතියයි. දිව්‍ය චක්කු ආදී අභිඤ්ඤාවන්ට පාදක කර ගැනීමට ආලෝක කසිනේ වඩා යහපත් බව කියා තිබේ. ඉද්දිවිද අභිඤ්ඤාවට පාදක කරගන්නේ පඨවි කසිනේ අරමුණු කරන පංචම ධානයයි. නිරෝධ සමාපatti වීතිය. අශ්‍ර සමාපatti විශේෂෙහි වශීභාවය ඇති කරගෙන ඉන්නා වූ අනාගාමී හෝ රහත් වූ හෝ පුද්ගලයා නිරෝධ සමාපත්තියට සමවදුණු කැමැති කලෙහි ප්‍රථම ධානයෙන් පටන් ආකින්චඤ්ඤායතන ධානය දක්වා ඇති ධානයන්ට පිළිවෙලින් සමවදිමින් ඒවායේ සංස්කාරයන් අනිත්‍යාදී වශයෙන් විදර්ශනා කරයි. එක්බිති නිරෝධ සමාපත්තියේ පූර්ව කෘත්‍යයන් කොට නිම වූ කලෙහි භවාංග චලන භවාංග උපච්ඡේදයන්ගෙන් පසු මනෝද්වාරා වජ්ජන චිත්තේද පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ නාමයෙන් කාමාවචර ජවනයක් හතරවරක් හෝ තුන්වරක් හෝ ඇතිවීමෙන් පසු නේව සංඥා නාසඤ්ඤාතන ධ්‍යාන චිත්තේද දෙවරක් ඇතිවි චිත්ත සන්තතිය සිඳෙයි. යෝගාවචරයා බලාපොරොත්තු කාලය මුළුල්ලෙහි හිත හා චිත්තජ රූපද නැතිව ඉතිරි රූප පමණක් පැවති බලාපොරොත්තු කාලයේ ඉක්මෙනු සමගම ආවාජනයක් නැතිවම සමවන් පුද්ගලයා අනාගාමීකු නම් අනාගාමී ඵලචිත්තයද අරහත් පුද්ගලයෙකු නම් අරහත් ඵලචිත්තයද එකවරම උපදී. ඉන්පසු භවාංග වන්නේය. මේ නිරෝධ සමාපatti වීතියයි. නිරෝධ සමාපatti වීතිය තීක්ෂණ ප්‍රඥාට මේ වීතිය පරිකර්ම ජවනය නැතිව ඇතිවෙයි. නිරෝධ සමාපත්තියට සමෝදින පුද්ගලයා නේව සංඥා නාසඤ්ඤායතන ධානයට සමෝදින කලෙහි අනික් සමාපatti වීතිවලදී මෙන් ධාන චිත්තය භවංග චිත්තය මෙන් දිගටම ඇති නොවි දෙරක් පමණක් ඇති වී සිඳී යන්නේ සිත් ඉපදීම වැළැක්වීම සඳහා කළ පරිකර්ම බලේනි. ප්‍රථම ධානයන්හි පටන් පිළිවෙලින් ධානයන්ට සමවැදීම හා ඒවායේ සංස්කාරයන් විදර්ශනා කිරීමත් සිත් ඉපදීම නැවැත්වීමේ පරිකර්මයයි. අෂ්ට සමාපත්තලාභීන් වූද පෘතජ්ජනයන්ට හා සෝවාන් සකදාගාමි පුද්ගලයන්ට නිරෝධ සමාපත්තියට සමවැදිය නොහැක්කේ ඔවුනට සමාධියට බාධක කාමරාගය අප්‍රහීන බැවිනි. නිරෝධ සමාපත්තියට සමවැදීම ඇත්තේ කාමලෝක රූපලෝක දෙකෙහි පමණකි. අරූපලෝකෙහි එනත රූපාවචර සමාපත්තියෙන් එහි නැති බව අරූපලෝකයේ නිරෝධ සමාපත්තිය නැතිවීමේ හේතුවයි. රේරුකානේ චන්දමිමල මහානායක ස්තවීරපාදයන් වහන්සේ විසින් සම්පාදිතයි. අභිධර්ම මාර්ගය මෙතකින් නිමිය. චිරං තිට්ඨතු සද්දම්මෝ.